සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස යෝ භික්ඛවේ රූපං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති යෝ දුක්ඛං අභිනන්දති අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමීති ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සැනහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන 2022 වර්ෂයේහි මාර්තු මාසයේහි මැදින් පුන් පොහෝ දිනේ නිමිති කරගෙන අද පැවැත්වෙන අවස්ථාව. මේ අවස්ථාවට නිමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේහි සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් කොට සලකන්න. සසර බොහෝ කාලයක් අප සිද කළා වූ දානාදී පින්දහම්වල ආනිසංසයක්, ඒ වගේම අපේ සම්බුද්ධ ශාසනයක් ලබන කරපු ප්‍රාර්ථනාවක ආනිසංසයක් භුක්ති විඳින අවස්ථාව. මේක අපි හැමදාම ධර්ම දේශනාව ආරම්භයේදීම මතක් කරන කාරණයක්. ඒ වුණත් පින්තුනි ඔබ කොයිතරම් දුරට ඒක හිතනවාද කියන එක අපට වේලාවකට කල්පනා වෙනවා. මෙච්චර දුර්ලභ වටිනා ධර්මයක් ලැබීච්ච අවස්ථාවේදී, ඒ වගේම එවන්ින්ම ධර්ම දේශනා අහන්නට ලැබෙන අවස්ථාවකදී අපි කොයිතරම් දුරට ඒක නුවණින් සත්භාවයෙන් අපේ ජීවිතයට ගන්නවද, ඒ වගේම ඒ දහම් කරුණ අපේ ජීවිතයට හිතනවාද කියන එක අප නැවත නැවතත් කල්පනා කර බලන්න වටිනවා. මේ ලෝකයේහි අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි අනුසෝතගාමී දහම. ලෝකේ යන විදියට යන ආකාරය ගංගාවක් පහරට ගලා යනවා වගේ ලෝකයේහි සංසාර චක්‍රය තුළ යන ආකාරයක් සඳහන් වෙනවා. ලෝකයේ තියෙන සදාචාරයන්, සමහරාගම්, දර්ශන ඇතැම් විට ලෞකික කුසලය පාදක කරගෙන දේශනා කරන දේශනා, මේ සියල්ලක්ම සංසාර චක්‍රය තුළ යන දේශනා. ඒවට කියනවා අනුසෝතගාමී දේශනා කියලා. ගංගාවක් පහරට ගලා යනවා වගේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය තුළ යන දේශනා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළත් මේ කරුණ යම්කිසි ප්‍රමාණයකට අප දැක ගන්න පුළුවන්. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ අනුසෝතගාමී ප්‍රතිපදාව දේශනා කරන්න විතරක් නෙවෙයි, උඩුගම් බලා යන නැත්නම් පටිසෝතගාමී දහමක් දේශනා කරන්නයි උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. සම්බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කිරීම ආරම්භයේදීම භාගතුන් වහන්සේ දේශනා කළේ එකයි, පටිසෝතගාමීන් නිපුණං දුද්දසං අනුන් කියලා. මේක උඩුගම් බල යන දහමක්, තේරුම් ගන්න අමාරු දහමක්. ඊටාම සියොම් නුවණට ගෝචර වන ධර්ම කැටියට මේක දේශනා කළේ. අන්‍ය ධර්ම අපේ ජීවිතයට එක් කරගන්න නම් අපි ඊටාම සිහියෙන් නුවණින් වාසය කරන්න ඕන. හැකිතාක් දුරට සිතෙහි කෙලෙස් අඩු වෙන ආකාරයට අපේ සිත පවත්වා ගත්තොත් තමයි මේ කියන්නේ මොකක්ද කියන එක අපට තේරෙන්නේ. නැත්තම් බණ කියලා වුණාට පස්සේ හොඳ බණක් කියලා නැගිටලා යනවා. නමුත් ජීවිතවල කිසිම වෙනසක් නැහැ. අපි පින්නතුන් ඇතැම් විට බොහෝ විට දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි කොයි බණ හුවත් අපි පින්නතුන් විවේචනය කරන්නේ හරි හොඳ බණක් කියලා නැගිටලා යන්නේ. හැබැයි ඒ බණේදී ඔබ මොකක්ද ඇහුවේ? ඔබට ඒ බණේදී පිළිපදින්න පුළුවන් කාරණා මොනවද? ඒ දේශනාවේ සාරය හරිය මොකක්ද කියලා ඔබෙන් අහුවොතින් ඇතැම් විට ඔබට කියාගන්න බැරි වෙනවා. ඔබ ඇතැම් විට බොහොම හොඳ බණක් කියලා කියන්නේ ඒ බණේදී ඔබ හිනා යන කාරණයක් කිව්වනම්, විහිළුවක් කිව්වනම්, ඇතැම් විට තර්කයට ගෝචර වෙන දෙයක් කිව්වනම්, මෙන්න මේක තමයි ඇතැම් විට අපි හොඳම දේ හැටියට අල්ලගෙන යන්නේ. නමුත් ඒ තුලින් අපේ රාග ද්වේෂ මොහ අඩු වෙනවද? විශේෂයෙන් ඒ දේශනාව තුලින් අපි අවිද්‍යාව ප්‍රහීණ වෙනවද කියන එක අප නැවත නැවතත් කල්පනා කළ බලන වටිනවා. අන්න එවැනි දේශනා තුරින් අද අප තෝරාගත්තේ සංයුතනිකායේහි කන්ද සංයුතේන අභිනන්ද සූත්‍රය. අභිනන්ද කියලා කියන්නේ සතුටු වීම කියන එක, රිජොයිස් කියන එක. සතුටු වෙන ආකාරය පිළිබඳව දේශනා කරපු සූත්‍රයක් මේක. ඉතාම කෙටි සූත්‍රයක්. නමුත් ඒ කෙටි සූත්‍රය වුණත් ඉතාම ගැඹුරු යන දේශනාවක් මේ තුළ අපිට දැක ගන්නට පුළුවන්. භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා. යෝ භික්ඛවේ රූපං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. යම් කෙනෙක් රූපය සතුට වෙනවා නම් ඔහු සතුට වෙලා තියෙන දුකේ. යෝ දුක්ඛං අභිනන්දති යම් කෙනෙක් දුකේ සතුට වුණා නම් අපරිමුත්තෝ සෝ දුක්ඛස්මාති වදාමි. එතනත්තා දුකෙන් නොමිදුණු කෙනෙක් කියලා මා දේශනා කරනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි කෙනෙක් රූපයක් දැකලා ඒ රූපයේ සතුටු වෙනවා නම් ඒ සතුටු වෙලා තියෙන මොහොතද? ඒ සතුටු වෙලා තියෙන දුකත් එක්ක. අන්න ඒ තැනත්තා දුකෙන් නොමිදුණු කෙනෙක් කියලා දේශනා කරනවා. රූපේ විතරක් නෙවෙයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව මේ කාරණේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් රූපය පිළිබඳව වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව යම් කිසි කෙනෙක් සතුට වෙනවා නම් ඒ සතුට වෙලා තියෙන නිකන් නෙවෙයි අවිද්‍යා සහගතව. මොහොකටද සතුට වෙන්නේ? මේ ඉදිරියේ දකින රූපය ගැන සතුට වෙනවා. නැත්නම් කනට ඇහෙන ශබ්දයක් ගැන, නාසයට දැනෙන ගඳ සුවඳක්, දිවට දැනෙන රසයක්, කායට ලැබෙන පහසක්, සිතට එන අරමුණක්. මේ ඔස්සේ හැම වෙලාවෙම අපේ හිතට රූපයක් නිර්මාණය වෙනවා. අන්න ඒ රූපය ගැන අපි සතුට වෙනවා නම් අපි සතුට වෙලා තියෙන්නේ කොහොමද? අපි සතුට වෙලා තියෙන අවිද්‍යාසගතව. දැන් ඔබ මේ වෙලාවේ ඉදිරිපිට පේන රූපය නැත්නම් ඇහෙන ශබ්දය ගැන ඔබ සතුට වෙනවා නම් ඇත්තටම ඔබ සතුට වෙලා තියෙන්නේ අවිද්‍යාසහගතව. ඇයි අවිද්‍යාසහගතව කියලා කියන්නේ? මේ මුලින් ලැබිච්ච රූපය රූපස්කන්ධයේ නිරුද්ධ වෙච්ච තැනක ඒ නිරුද්ධ වෙච්ච රූපය අරබයා සංඥා වේදනා දෙක මනසින් මෙනෙහි කරනකොට මන ආයතනේ මනෝවිඥාණයෙන් එක තීරුම් ගන්නකොට අපේ සතුට වෙලා තියෙන මනෝ විඥාණයට හැබැයි අපි හිතන් ඉන්නේ මම මේ ඉදිරිපිට පේන රූපයට සතුට වෙන්නේ කියලා. හැබැයි ඒ වෙලාවේ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මේ ඉන්නේ අපි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුළ සම්පූර්ණම ධර්ම දේශනා කළා තියෙන අපේ ජීවිතේ තේරුම් ගන්න. මනුෂ්‍ය ජීවිතය, සත්ව ජීවිතය තේරුම් ගන්න. ඒ ජීවිතේ තේරුම් ගන්න ආකාර කීපයක් විවිධ පරයය වලින් ධර්මයේ දේශනා කළා තියෙනවා. එකකටකින් සිතකය කියලා ගන්න පුළුවන්. ඒ වගේම නාම රූප කියලා ගන්න පුළුවන්. නාමය කියලා ගත්තොතින් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතර, රූපය කිව්වම රූපස්කන්ධය. ඇතැම් විට නාම රූප විඥාන කියලා කියනවා. එතන නාමය ගත්තොතින් වේදනා සංඥා සංඛාරක නිස්කන්ධ තුනයි. ඊළඟට රූපය කියවම රූපස්කන්ධයයි විඥාන ස්කන්ධය පැත්තකට කරලා තියෙනවා. නාම රූප විඥාන කියන්නේ මේ සත්ත්ව සංතතිය පිළිබඳව. ඊළඟට ආයතන හයක් හැටියට දක්වනවා. ඇස කන ආදී ආයතන හය විදිහට. එතෙමිට ආයතන 12ක් විදිහට දක්වනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන අභ්‍යන්තර ආයතන හයත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම කියන ආයතන බාහිර අරමුණු හයත් කියන මේ 12 ආයතන 12 විදිහට. එතෙමිට ධාතු හයක් විදිහට දක්වනවා. සතර මහා භූත රූප නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් විදිහට දක්වනවා. එතෙම් තැනක ධාතු 18ක් විදිහට දක්වනවා. ඒ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් එක ආයතනයකට තුන බැගින් හයක් ගිහිලා 18ක් විදිහට සඳහන් කරනවා. ඊතර සුවිශේෂී විග්‍රහය තමයි පංචස්කන්ධයකින් විග්‍රහය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. මේ කරුණ පින්නතුනේ අපට බාහිර ලෝකයේ තුල යම්කිසි දෙයක් ඉදිරිපස පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ සියල්ලක්ම මන ආයතනෙන් තීරු ගන්න ඕන දේවල්. ප්‍රඥාවෙන් තීරු ගන්න ඕන දේවල්. ඒව තීරු ගන්න තෝරන්නේ නිකන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නිවැරදි දහම ඇසෙනවා නම් ඒ දහම කෙරෙහි බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒකම විශ්වාස කරන්න ඕන. එහෙම වුණොත් තමයි මේ දහම් මගේ අපට ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇස කන ආදී ආයතන හයත් ඒ හයට ගෝචර වෙන රූප ආදී අරමුණු හයත් මේ අරමුණු හය සහ ආයතන හය කියන මෙන්න මේ කරුණ වලින් එක විටක එක ආයතනයක් සහ එක අරමුණක් තමයි ක්‍රියාත්මක වන්නේ. නමුත් අපට පේන්නේ මේ ආයතන වලින් කිහිපයක් එක විට ක්‍රියාත්මක වෙනවා වගේ කියලා තමයි සාමාන්‍ය හිතෙන්නේ. ඒ හිතේ තියෙන වේගවත් බව නිසා. ඊතර පින්නතුනි අපේ සමස්ත ජීවිතයම මේ ස්කන්ධ පංචකය තුළට ගොනු වෙලා තියෙනවා. මොනවද ඒ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේක තේරුම් ගැනීම තමයි සම්පූර්ණයෙන්ම ජීවිතය තේරුම් ගැනීම කියලා කියන්නේ. මේ පහ තේරුම් ගැනීම තමයි සම්පූර්ණ බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ, බුද්ධ සෙඩියුකේෂන් කියලා කියන්නේ. මේ විවිධ න්‍යාය වලින් විවිධ පැති වලින් තේරුම් ගන්න තමයි සමස්ත බුද්ධ වචනයම විශේෂයෙන් අභිධර්ම පිටකයේ දේශනා කළ තියෙන්නේ. සූත්‍ර පිටකයේ තරුණ රස විශේෂයෙන් සංයුතනිකායේ කන්ද සංයුතිය ඇතුළු ස්ථාන රසක මේ කරුණ තේරුම් ගන්න තමයි අපට මඟ පෙන්වලා තියෙන්නේ. එතකොට පින්නතුනි අප නිතරම සාකච්ඡා කරන්නේ මෙන්න මේ කරුණ ටික. මේ කරුණ තේරුම් ගත්තු තරමට තමයි සැබවින් අපේ ජීවිතයට මොකද වෙන්නේ කියන එක අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේක තේරුම් ගත්තු තරමටයි අපට දුක තේරුම් ගන්නටත් දුකේ නිදහස්වන්නට අවස්ථාවක් සැලසෙන්නේ. එනිසා මෙන්න මේ කරුණ පංචස්කන්ධයත් ඒ වගේම පටිච්චසමුප්පාදයත් චතුරාර්ය සත්‍යයන් මෙන්න මේ කරුණ තුනේකට සමාන්තරව ගැලපෙලා යන්නට ඕන. මේ තුනේකට ගැලපෙලා යනකොට අපට ප්‍රතිපදාව පැනවෙන්නට ඕන. ඒ තමයි ආරස්නගික මාර්ගය නැත්තම් සතර සතිපට්ඨානය නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන නැත්තම් සමත විදර්ශනා කියන මෙන්න මේ ප්‍රතිපදාව අප ඉදිරිපිට පැනවෙන්නට ඕන. අප සසර දුකේ නිදහස් වෙන නම් ධර්මය අහන්නේ, විශේෂයෙන් අවිද්‍යා නීවරණය දුරු කරලා නම් ධර්මය අහන්නේ, දුකේ නිදහස් වන්නට නම් අප ධර්මය අහන්නේ. ඒ අන හැම දේශනාවකම ස්කන්ධ පංචකය නැත්තම් නාම රූප විඥාන ඒ වගේම පටිච්චසමුප්පාදය ඒ වගේම චතුරාර්ය සත්‍ය කියන මේ කරුණ තුන එකට ගැළපීලා යන්නට ඕන. ඒක තේරුම් ගත්ත පමණට අපට ඊළඟට ආරස්තිංගික මාර්ගයේ විනිවිද පේන්නට ඕන. අපට පුහුණු කරන්නට තියෙන මාවත පැනවෙන්නට ඕන. අන්නේ මාවතෙහි ගමන් කරන්න දැඩි අභ්‍යන්තර අභිප්‍රේරණය ඉන මොටිවේෂන් එකක් ඇති වෙන්නට ඕන. අන්න ඒ ඉන මොටිවේෂන් එක ඇති නොවෙනවා නම් ඒකේ නරමුල කරුණ තුන හරියට තේරලා නැහැ කියන එක. මුල් කරුණු තුන හරියට එකට ගැළපීලා තේරෙනවා නම් ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතන ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. සද්ධාදි තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳව, සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව, සරතදාඥානයේ පිළිබඳව අපට දැඩි විශ්වාසයක් ගෞරවයක් මේ ධර්ම තුලින් ඇති වෙන්නට ඕන. ඒ තුලින් ධර්මයේ සාන්දෘෂ්ටික බව විනිවිද පේනට ඕන අපට. මේ ධර්ම පිළිපැද්දොත් අප මේ ජීවිතයේ පිළිපදින අනිත් සියලුම කරුණට වඩා ඉක්මනින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. සාන්දෘෂ්ටික වශයෙන් අපට සැනසීමටපත් වෙන්න පුළුවන් කියන දැඩි විශ්වාසයක් තමන්ගේ අභ්‍යන්තරය තුල හට ගන්නට ඕන. එහෙම හටගත්තොත් එතනකගේ ජීවිතයේහි සැබෑ ආධ්‍යාත්මික සිහිනය බවටපත් වෙන්නේ මෙන්න මේ ධර්ම පිළිපැදීම. මේ ධර්ම පිළිපැදීම තමයි ඔහුගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය බවටපත් වෙන්නේ. අනිත් කිසිම දෙයක් ඔහුගේ ජීවිතයේ ඉහළ ඉලක්ක බවටපත් වෙන්නේ නැහැ. අනිත් සියල්ලක්ම සියලුම ඉලක්කයට පල්ලෙහෙන් තියෙන්නේ. හැබැයි ඔබ බය වෙන්න එපා. ඔබ දැනට කරන දේවල්, ඔබ කරන රැකියාව, දරුවන්ට සලකන සැලකිල්ල, අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු, ගේ දොර දියුණු කිරීම කටයුතු, වැඩදියාඥ ඔබේ රූප සම්පත්තියටවත් මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවෙන් බාධාවක් වෙන්නේ නැහැ. ඒව දැනටත් වඩා හොඳට කරන ගමන් ඊට වඩා ඉහළ තැනක මේ ආධ්‍යාත්මික ඉලක්කය, ස්පිරිචුවල් ගෝල් එක ඔබ තියාගෙන යන්නේ. වැඩි දෙයක් තියාව බාඳින ඇඳුමේවත් වෙනසක් ඔබට ඇති කරගන්න ඕනේ නැහැ. ඔබ ලස්සනට හඳිනවා නම් ඊටත් වඩා ලස්සනට බඳින්නට ඕන. ඔබ මහාභරණ පළඳිනවා නම් ඒ මෙහෙම පළඳින්නට ඕන. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකාව බන්දුල මල්ලිකා වැනි අය විහාරස්ථානට ආවේ මේ පළඳනම ඇඳගෙන. ඒ ආභරණ පළඳගෙනම ඇවිල්ලා තමයි මේ ධර්ම ශ්‍රවණය කළේ. හැබැයි පින්නතුනි, ඒ පළඳගෙන ආපදින ආභරණ වලට වඩා අපි හිතන විදිය ඉහළ තලයක තියෙනට ඕන. අපි පාවිච්චි කරන වාහනයට වඩා අපි හිතන විදිය ඉහළ තලයක තියෙනට ඕන. අපි පාවිච්චි කරන නවීන උපකරණ, devices, අපේ ඇඳුම්, අපේ නිවස, මේ හැම දෙයකටම වඩා ඉහළ මට්ටමක අපේ ආකල්ප සම්පත්තිය, අපේ දැක්ම, අපේ vision එක තියෙනට ඕන. අන්නේ විෂන් එක තියනවාද කියලා බලාගන්නේ කොහමද? ඒක එළියට නික්මෙන්නේ කොහමද? ඒකට එළියට විනිවිද පේන්නේ අපි භාෂාව හසුරන ආකාරයෙන්. අපි කතා කරන ආකාරයෙන්. ඒ කතා කරන ආකාරය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරිපිට සිල්ගත්තු දවසට කතා කරන විදිය නෙවෙයි. ඔබ ඊටාම සමීපතම කෙනෙක් ආශ්‍රය කරනකොට ඔබ කතා කරන විදිය. ඔබ කොහොමද භාෂාව හසුරවන්නේ? කොයි දේවල් ඔබ කතා කරන්නේ කියලා ඔබේ හදේ ශාස්ත්‍රියම ඔබ අසන්න. මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ඔබේ ආධ්‍යාත්මික මට්ටම කොතනද, ඔබ ඉන්නේ කොතනද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන්. අන්නේ භාෂාව ඉහළම තලයක රැඳුනොත් තමයි, රැඳෙනවා කියලා කියන්නේ අපේ සංකල්පන හොඳයි. සම්මා වාචාව නිකන් හොඳ වෙන්නේ නැහැ. සම්මා වාචාව හොඳ වෙන්න නම් සම්මා සංකල්ප තියෙනට ඕන. හදවතේ හොඳ සංකල්පන තියෙනට ඕන. හදවතේ හොඳ සංකල්පන නිකන් අහම්බෙන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ නම් මොකද තියෙනට ඕන? ඒක ඇති වෙන්න නම් සම්මා දිට්ඨියක් තියෙනට ඕන. සම්මා දිට්ඨිය නිකන් ඇති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් ඉහළම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නැත්නම් පරතෝ ഘോഷය කිනක ලැබෙන්නට ඕන. අන්නේ ඉහළම කල්යාණ මිත්‍රයන් සහ පරතෝ ഘോഷය ඔබට ලැබීම තීරණය කරන්නේ ඔබේ දැක්ම කුමක්ද කියන කාරණේ මත. ඔබ ඊටාම සරල දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඔබට මොන ගේන ඇත්තේ වගේම සරලයිම තමයි. ඔබ බලාපොරොත්තු වෙන වටිනා ආධ්‍යාත්මික දෙයක් නම් ඔබට ලැබෙන්නේ ඒ වගේම ඉහළ දෙයක්. ඒ නිසා ඔබේ චරිතය තීරණය කරනවා ඔබ ඇසුරු කරන පුද්ගලයා. ඔබ යම් කෙනෙක් ආධ්‍යාත්මික ගමන් මගේ ඉන්න කෙනෙක් ඔබ ඇසුරු කරවතින් ඒක නම් බලන ඔබේ චරිතය ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබ ඉන්න තැන බලන්නේ කොහොමද? ඔබේ ලිපිනේ ආලද? ඔබේ ලිපිනේ ආල නෙවෙයි අය බලන්නේ, ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට අහන ඔබ කොයි වගේ පොතපතද කියවන්නේ? කොයි වගේ සූත්‍රද වහන්නේ? කොයි දේශකයන්ගේ දේශනද වහන්නේ කියලා අහලා ඊළඟට හැබැයි ලොකෝ හාඳුරන්ගේ ලිස්ට් එකක් දීවට විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔබෙන් ප්‍රශ්න අහනවා ධර්ම ගැටලු. අන්න එතෙන්දි තේරුම් ගන්න ඔබ කොතනද ඉන්නේ කියලා. ඔබට කියන්න පුළුවන් මං අහවල් හාඳුරන්ට ආදරයක් කළා. අහවල් හාඳුර අපේ ගෙදර දාන්න වැටියා. ඒ හාඳුරන තියෙන සම්බන්ධතාව ඔබට කියන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධතාව කිසිවක් කියනට අදාළ නැහැ. සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ සම්පූර්ණ ඔබ තීරණය කරන සාකච්ඡාමි. කොච්චර ඉහළ දැක්මක් තියෙන හාමුදුරු කෙනෙක් ඔබ කොච්චර ළඟින් ආශ්‍රය කරත් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක බුදුහාමස දුරකථනයෙන් කතා කළත් ඒ ස්වාමීන් වහන්සේ ඔබේ ගෙදර දාන්න වැඩියත් ඒ ස්වාමීන් වහන්සේ ඔබ ගැන ගුණකථන කරත් මේ කිසිම දෙයකින් ඔබේ තත්වය මේ ධර්මයේ දන්න කෙනා තීරණය කරන්නේ නැහැ. සම්පූර්ණම තීරණය කරන්නේ සාකච්ඡාවෙන් ධර්මයට ආශ්‍රිතව කරුණ ඔබ සමග සාකච්ඡා කිරීම. එනිසා පින්වතුනි මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අපට අඛණ්ඩ උත්සාහය තියෙනට ඕන. අන්නේ උත්සාහය තියෙනවා නම් ලෝකයේ ඉහළම කල්යාණ මිත්‍රයන් ඔබේ දෑතට ඔබේ ජංගම දුරකථනයට ගෙනෙන්නට ඔබ දක්ෂ වෙනවා. ඒ ස්වාමින් වහන්සේ හිමාලයේ ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ශ්‍රී පාදාරේ ඉන්න හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. නේපාලයේ ඉන්න හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ වනාන්තරයේ ඉන්න හාමුදුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. හොලිවුඩ් වලින් හාමුදුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ පින්නතුනි. අපි බලන්නේ බණක් අහනකොට ඒ හාමුදුරු හිමාලයෙන් ආපු හාමුදුරු කෙනෙක්ද? සිරිය පාවිච්චි කරන්නේ නැති හාමුදුරු කෙනෙක්ද? සිරිය පාදාරේෙන් ආපු හාමුදුරු කෙනෙක්ද? අපි මේක තමයි බලන්නේ. පින්නතුනි මේ කිසිම සාධකයක් නෙවෙයි අපේ ධර්මය අහනකොට ඒ නිර්ණායක වෙන්නේ. සමස්ත නිර්ණායක වන්නේ මේ ධර්ම ඍජුවම අවිද්‍යාව දුරු කිරීම සඳහා දේශනා කරන ධර්මද්ද? මේක පටිසෝතගාමී ධර්මද්ද? අනුසෝතගාමී ධර්මද්ද? මේ ධර්ම හටගත්ත ලෝකයක නිරෝධයක් කියන ධර්මද්ද? උත්පාද නිරෝධය කියන ධර්මද්ද? නැත්නම් ලෝකයක් නිර්මාණය නොවන විදිහට දේශනා කරන ධර්මද්ද? අනුපාද නිරෝධයට දේශනා කරන ධර්මද්ද? මෙන්න මේකයි ප්‍රධාන නිර්ණායක වෙන්නේ. ඒ සඳහා ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඔබේ දක්ෂතාවයේ තීරණය වන්නේ ඔබ ගත්ත විශ්වවිද්‍යාලයේ උපාධිය මට්ටමෙන් නෙවෙයි. ඔබ පාවිච්චි කරන වාහනේ බ්‍රෑන්ඩ් එක අනුව විතරක් නෙවෙයි. ඔබේ ගෙදර පිහිටි සිටි එක අනුව නෙවෙයි මේව තීරණය වෙන්නේ. මේව සම්පූර්ණ තීරණය වන්නේ ඔබ ධර්මඥාණයෙන් කොයිතරම් ඉදිරියට ගියාද කියන කාරණය මත. අන්නේ සඳහා ඔබ අවංක උත්සාහයක් තියෙන්නට ඕන. ඒ අවංක උත්සාහය තුළ ඔබ කරන සියලුම කාරණා තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කර ගැනීම සඳහා වූ අවංක උත්සාහයක් සඳහා තියෙනට ඕන. අන්නේ සඳහා අප මේ සාකච්ඡා කරන ධම අපට අතිශයින් වැදගත් වෙනවා. අභිනන්දන සූත්‍රය සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේහි රූපාදී ස්කන්ධ පංචකය විග්‍රහ කරන සූත්‍ර ඇතුළත් දේශනා තියෙන කොටසට කියනවා සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ කියලා. ඛණ්ඩ සංයුත්තේ ඇතුළත් මේ සූත්‍රයෙන් අභිනන්දන සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් රූපයට සතුටු වෙනවා නම් ඒ කෙනා සතුටු වෙන්නේ දුකටයි. ඒ දුකට සතුටු වෙන කෙනා දුකෙන් නික්මෙන කෙනෙක් නෙවෙයි කියලා. අපි රූපයට සතුටු වෙන්නේ කොහොමද? රූපය කියන්නේ ඇසට පේන රූපේ විතරක් නෙවෙයි. ඒක කනට ඇහෙන ශබ්දය, නාසයට ඇහෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස කියන මෙන්න මේ ආයතන පහෙන්ම ගන්න අරමුණු සඳහා අපි සතුටු වෙන ස්වභාවයෙන්. අපි සතුටු වෙන්නේ කොහොමද පින්නතුනි? අපි සතුටු වෙන්නේ මේ ඇසෙන් ගන්න රූපේ නිරුද්ධ වුණාට පස්සේ, කනෙන් ගන්න ශබ්දේ නිරුද්ධ වුණාට පස්සේ, නාසයෙන් ගන්න සුවඳ, දිවට ලැබෙන රසය, කයට ලැබෙන පහස කියන මෙන්න මේ රූපාදී ඇසාදී ආයතන පහට අරමුණු වෙන රූපාදී අරමුණු පහ කන්ටැක් වෙනවා ආයතන වලට. නමුත් ඒක කන්ටැක් වෙලා ස්පර්ශ වෙලා ඒක නිරුද්ධ වෙලා නිරුද්ධනාට පස්සේ දැන් ඇසර රූපයක් අරමුණු වෙනවා නම් ඇස රූපය, ඒ වගේම චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතනා, මෙන්න මේ කරුණු සහ ඊළඟට විපාක මනෝ ධාතුව විපාක මනෝ විඥාන ධාතු කියන මෙන්න මේ අවස්ථා ගන්න විපාක මට්ටමේ අවස්ථා මේ කිසිවක් පිනතුනේ වර්තමාන මොහොතේදී අපට තේරුම් ගන්න බෑ. මෙන්න මේකයි ධර්මයේ සඳහන් කරන්නේ න පංචේ විඥානේහි කිංචි ධම්මං පටිවිදානාති. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ කියලා. මොනවද පංච විඥාන කියලා කියන්නේ? ඒ තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ පංච විඥානයන්ගෙන් අපට කිසිම දෙයක් දැනගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා මේ අරමුණ පතිත වීම පමණයි වෙන්නේ. රූපයක් නැහැ කියලා කියන්නේ රූපයක් තියෙනවා සතර මහා භූත රූපලින් නිර්මාණය වෙච්ච රූපයක් බාහිර තියෙනවා. හැබැයි ඒ රූපයේ තීරණය වන්නේ ඒ මොහතෙහි තමන්ගේ මනසේ ස්වභාවයට අනුව අභ්‍යන්තර ධර්මතාවයට අනුව අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ වගේම කර්මය, නිබ්බති ලක්ෂණ නොදැනීම මේ ආදී හේතු ගණනක අභ්‍යන්තර ප්‍රොසෙස් එකක් තියෙනවා. අභ්‍යන්තර ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ක්‍රියාවලියට අනුරූපව හැම මොහොතෙම අපි අස්කන්න ආසාදී ආයතන නිර්මාණය කරගෙන ඉන්නේ. මේ ආසාදී ආයතන කියලා කියන්නේ මේ වැහැට පේන දේවල් නෙවෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහම පින්නතුනි අපට පේන්නේ නැහැ. මේවා අනිදස්සනයි සප්පටිගයි. පේන්නේ නැහැ. පේන්නේ රූප ආයතන විතරයි. ඔබ ඇස පේනවා කියන්නේ ඇස නෙවෙයි ඔබ බලන්නේ රූප ආයතනය බලන්නේ. ඔබ කන බලනවා කියන්නේ කන නෙවෙයි ඇත්ත මේ රූප ආයතනය. නාසය දිව ශරීරය කියන මේ පහම බුදුදහමේ කියන චක්ඛාදී ආයතන නෙවෙයි. මේ චක්ඛාදී ආයතන පහම පින්නතුනි බලන්න බෑ. අනිදස්සනයි හැට දකින්න බෑ. ඒවා ඒ මොහොතේ හටගන්න ස්වභාවයක්. ඒ ස්වභාවය අහුත්වා සම්බුතං හුත්වාන බහිසති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට අපි එහෙනම් තේරුම් ගන්නේ කොහොමද? හැම වෙලාවෙම අපි තේරුම් ගන්නේ මේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක. රූපේ තරක් නෙවෙයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේම විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් තියෙනවා. අන්නේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ මේ මුල් ස්වභාවයේදී අපට තේරුම් ගන්න බෑ. විපාක මට්ටම තුල අපට හිටගෙන ඉන්න බෑ. අපි හිටගෙන ඉන්න තැන අපට දකින්න බෑ. අපි වාඩි වෙලා ඉන්න තැන අපට දකින්න බෑ. අපි ගමනක් යනවා නම් ඉස්සරහා බලාගෙන අපි යන්නේ. අපි කවදාවත් කකුල් දෙක ළඟ බලාගෙන ඇවිදින්නේ නෑ. අපි නිතර ඇවිදින්නේ අඩි කිහිපයක් හතර පහක් ඉදිරිය බලාගෙන. කිසිදාක අපි කකුල් දෙක ළඟ බලාගෙන ඇවිදින්නේ නැහැ. නමුත් අපි හැම වෙලාවෙම ඉන්නේ කොතනද? ඒ බලන තැනට වඩා පිටිපස්සේ තැනක ඉන්නේ. ඔබත් මේ බලන්නේ කිහිමයි. ඔබ මේ ඉදිරිපස්ස බලාගෙන ඉන්නවා කියලා කියන්නේ අර ඇවිදිනකොට ඉස්සරහා බලාගෙන ඉන්නවා වගේ. තාම එතනට ඇවිල්ලා නැහැ. ඔබ තේරුම් ගන්න අවස්ථාව ඔබ හිටගෙන ඉන්නේ කොතනද? අර ඊට මොහොතකට කලින් ඔබ පසු කරලා ගිහපු දැකලා පසු කරලා ගිහපු ඒ පිටුපස්සේ ඔබ දැන් මෙහි හිටගෙන ඉන්නේ. නමුත් අපි නිතරම හිතන්නේ කොහොමද? අපේ ඇස් දෙක තියෙන තැනයි තමන් හිටගෙන ඉන්නේ කියලා තමන් හිතේ. නමුත් වෙනතුනේ හැම වෙලාවෙම අපි හිටගෙන ඉඳලා තියෙන්නේ මේ ඇස් දෙක මෙහි මොහොතේ පතිත වෙන තැන නෙවෙයි. ඊට මොහොතකට කලින් පසු කරලා ගිහපු තැන අපි මේ ඉන්නේ. එහෙනම් පින්නතුනේ මෙන්න මේ தත්ත්වයේ මත බුදුහාමුදුරෝ ඊටම සුවිශේෂ කාරණයක් මේ රූපය ගැන දේශනා කරනවා. රූපේ තරක් නෙවෙයි පින්නතුනේ. මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේම විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒකට කියන්නේ විඥාන චර්යා කියලා. ඒක නිරාගෝ, නිද්දෝසෝ, නිම්මෝහෝ කියලා කියනවා. ඒක රාග සහිත නැහැ. ඒක ද්වේෂ සහිත නැහැ. ඒක මෝහ සහිත නැහැ. ඒක විපාක මට්ටමේ අවස්ථාවක් විතරයි. ඒක කුසලයක්වත් නෙවෙයි. ඒක අකුසලයක්වත් නෙවෙයි. ඒක කලුත් නොවේ. ඒක සුදුත් නොවේ. අන්න ඒ ස්කන්ධ පංචකය අපේ කර්ම ශක්තියට අනුව පිරිසුදු ස්කන්ධ පංචකයක් මේ දෙන්නේ. හැබැයි ඒ පුද්ගලයන්ව වෙනස් වෙනවා මේක. නමුත් කොයි පුද්ගලයාණු ලැබුණත් මේ ස්කන්ධ පංචකයේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය කියන්නේ එහි විඥාන ගැන සඳහන් කරන්නේ පකති පරිසුද්ධ මිදං විඥානං. ඒ විඥානේ පබස්තර මිදං භික්ඛවේ චිත්තං කියන්නේ මේකයි. ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය පිරිසිදු අවස්ථාව. මේ පිරිසිදු අවස්ථාව තියෙනවා. ඒ පිරිසිදු අවස්ථාව ගන්න අපි අධ්‍යයකින් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අධ්‍යයක අල්ලගෙන ඉන්න විදියක් තියෙනවා. තව කෙනෙක් තවත් විදියකින් අධ්‍යයක අල්ලගෙන ඉන්නවා. හොඳ අවධානය පිනතුනේ මේක අහන්න. සාදුකාරයක් පවත්වන්න බලන්න. නැවතවත් සාදුකාරයක් පවත්වන්න. පිනතුනේ මේක ඉතාම වැදගත් අවස්ථාවක්. කන්ද සංයුත්තේ කන්ද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ දැක්වෙනවා පංචස්කන්ධය සහ පංචඋපාදානස්කන්ධය කියලා කාරණා දෙකක්. එතකොට මුලින්ම පංචස්කන්ධය දක්වනවා. පංචස්කන්ධය කියන්නේ අතීත, වර්තමාන, අනාගත, අභ්‍යන්තර, බාහිර, සුඛම, ඕලාරික, හීන, ප්‍රණීත, දුරලඟ ආදී වශයෙන් 11 ආකාරයකින් දක්වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. මේකට කියනවා පංචස්කන්ධය කියලා. ඊළඟ සඳහන් කරන පංච උපාදානස්කන්ධය. අර වගේ අතීත ආදී අවස්ථා 11කින් දක්වනවා. හැබැයි වචන දෙකක් වෙනස් වෙනවා. මොන දේ වචන දෙක? ඒ වචන දෙක තමයි සාසවා උපාදානීය. ශාස්ත්‍රව වූ උපාදානයන්ට හිත වූ කියලා මෙන්න මේ වචන දෙකකින් මේක විශේෂ කරලා තියෙනවා. ශාස්ත්‍රව වූ උපාදානීය වූ ස්කන්ධ පංචකය තමයි පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙන්නේ. එහෙනම් පින්නතනර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය ඒක කුසලයක්වත් අකුසලයක් නෙවෙයි. ඒක පිරිසුදු මට්ටමේ එකක්. නමුත් අපේ දෑතින් අපි ගන්නවා එකාතක සාසවා අනිත් අතින් උපාදානීය. එකාතකින් සාස්ත්‍රව, කාමාස්රව, භවස්රව, දිට්ඨාස්රව, අවිජ්ජාස්රව කියලා ආස්රව ටිකක් එකාතකින් තැවරිලා තියෙනවා. මඩවලින් තැවරිලා තියෙනවා. අනිත් අතින් උපාදාන වලින් කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා මෙන්න මේ අත් දෙකේ දෝතින් තමයි මේ පිරිසිදු මේ දේ ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කිව්වා අර රූපාදී ස්කන්ධ පංචකයේ වර්තමාන මොහොතේ විපාක මට්ටමේක අපට වර්තමානයේ තේරුම් ගන්න බෑ කියලා. තේරුම් ගන්න මේක අතීතයට ගියාට පස්සේ අපි දැනට අරගෙන තමයි මේක තේරුම් ගන්න. එතකොට අපි කෙලස් මරිතය විදියට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සර්කල් එකේ ඉන්න අපි කොහොමද මේ ස්කන්ධ පංචකය ගන්නෙ? සාසවා උපාදානීය, ශාස්ත්‍රවසා උපාදානීය කියන මේ මඩ තැවරි තත් දෙකෙන් තමයි මේ පිරිසුදු නෙළුම් මල අතර ගන්න. ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. අපට කිසි දවසක මේ අවස්ථාවේදී අර පිරිසුදු දෝතින් අපිට ගන්න බෑ. පිරිසුදු දෝතින් ගන්නේ කවුද? පිරිසුදු දෝතින් ගන්නේ රහතන් වහන්සේ. උන්වහන්සේට ශාස්ත්‍රව නැහැ, උපාදාන නැහැ. ඒන් පල්ලයන හැම කෙනෙකුටම යම්කිසි ප්‍රමාණයකට ශාස්ත්‍රව තියෙනවා. එක එක මට්ටමෙන් අඩුවල තියෙන පුළුවන් මාර්ගඵල අනුව. අහුම වශයෙන් අවිජ්ජා ආශ්‍රවයෙන් හරි ස්පර්ශ කරගෙන තමයි රහත් නොවූ හැම දෙනාම මේ දෑතින් මේක වැළඳගන්නේ. ඒ දෑතින් වැළඳ ගන්නකොට යාට කියන්නේ පංචස්කන්ධය පරිහරණය කරන කෙනෙක් කියලා. යාට කියන්නේ පංච උපාදස්කන්ධය පරිහරණය කරන කෙනෙක් කියලා. ඒ කෙනා සංසාර චක්‍රයේ ඉන්නේ මේ තැනත්තා මේ දෑතින් වැළඳ ගත්තා කියන නිකන් නෙවෙයි. මේ ගත්තේ ජරා මරණ ටිකයි මේ වැළඳ ගත්තේ අද්දකින්. මෙන්න මේ යථාර්ථය අපි මුලින් තේරුම් ගන්නට ඕන. එතකොට පංචස්කන්ධයේ මුල් අවස්ථාව පිරිසුදු මට්ටම. ඒ පිරිසුදු මට්ටම තුලම අපට එකට ඉන්න බෑ. ඒක මොහොතින් හටගෙන නිරුද්ධ වෙනවා. අපි නිතරම තේරුම් ගන්නේ ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච මොහොතක. ඒ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය නිරුද්ධ වුණාට පස්සේ අපි තේරුම් ගන්නේ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච මොහොතක ස්කන්ධ හතරකින් මේ තේරුම් ගන්න. නමුත් ස්කන්ධ හතරකින් තේරුම් ගත්තත් අපට රූපය ආත්ම වෙච්ච නිසා අපි මේක ස්කන්ධ පංචකය කියලා කියන ධර්මය. එතකොට පින්නතුනි රහතන් වහන්සේ මේක තේරුම් ගන්නේ අර ප්‍රകൃති මට්ටමේ තේරුම් ගන්නෝ. හැබැයි උන්වහන්සේ අර විපාක මට්ටමේ හිටගෙන ඉන්නව කියන එක නෙවෙයි. උන්වහන්සේ පිරිසුදු දෑතින් ගන්නකොට උන්වහන්සේට සාස්ත්‍රවත් උපාදානවත් නැහැ. උන්වහන්සේ ආස්ත්‍ර දුරු වෙලා අනාස්ත්‍රවයි අනුපාදානියයි. උන්වහන්සේ පිරිසුදු දෑතින් ගන්නෙ නිරුද්ධ වෙච්ච දේ, නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට ගන්නවා. ගන්නේ මන ඇතුලෙන් ගන්න බව පිළිබඳව අකුප්පා චේතු විමුක්තියෙන් නොවෙනස්සන චේතු විමුක්තිය යුක්තවයි උන්වහන්සේ මේ දේ තේරුම් ගන්න. එතකොට පින්නතුනි මෙන්න මේක තමයි ගමන් මඟ. සාමාන්‍ය මට්ටමේ නැහැ හැටියට අපි නිතරම මේ පංචස්කන්ධය පංච උපස්කන්ධයක් විදිහට පරිහරණය කරන්නේ. අපිට කිසිදාක පංචස්කන්ධයක් විදිහට විපාක මට්ටමේ මේක අපට වැළඳ ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි මේක දැනගත්තොත් අපි අර මඩගොඩේ ඉන්න බව තේරුම් ගන්නවා. මඩ පෙවරිච්ච දෑතින් ඉන්න බව තේරුම් ගත්තොත් අපිට කවදා හරි දවසක මේ මඩ ටික සෝද ගන්න උත්සාහයක් ඇති වෙනවා. නමුත් අවසනාවකට බොහෝ දෙනෙක් තමන්ගේ දෑතින් මේ මඩ ටිකෙන් වැළඳගත්තු බවවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒක දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහමක් අහපු දවසට තමයි. අපේ මේ අවිද්‍යාව නැවති අන්ධකාරයෙන් අපට මුදවන්නේ මේ මාර්ගයක් තියෙනවා කියන දහම සපහල වෙන්නේ. අනේ එදාට තමයි මේ මඩ ටික හොද ගන්න ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඇති වෙන්නේ. එතකොට මේ මඩ ටික හොදන්න හරියට මඩගොඩේ ඉන්න කෙනෙක් පළමු පියවර මඩගොඩේ ඉන්න බව දන්නවා. ඊට පස්සේ මඩෙන් නික්මෙලා එළියට එනවා. ඒත් මඩ තියෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික මඩ සේදීම තමයි මේ සංයෝජන ධර්ම අඩු කිරීම කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය ආදී මේ සංයෝජන ධර්ම අඩු කරමින් මාර්ගඵල ලබනවා කියන්නේ මේකයි. ඒ යන ගමනේ යම්කිසි මට්ටමකට මඩ තියෙනවා. ඒ මඩ කැවරි කැවරි ඉදිරියට ගිහිල්ලා අපි ලිඳක් ළඟට යනකම මඩ අඩු කර කර ගිහිල්ලා ලිඳ ළඟදී මඩ ටික අපි සෝද ගන්නවා. හැබැයි සෝද ගන්න කම් අපේ මඩ තියෙනවා. සෝදලා හොඳට පියදාගත්තට පස්සේ තමයි අපි සම්පූර්ණයෙන්ම මේ මඩෙන් නිදහස් වෙච්ච ඇවෙන්නේ. හැබැයි පින්නතුනි කලබල වෙන්න එපා. මඩගොඩේදී මඩගොඩේ ඉන්න බව තේරුම් ගත්ත ගමන්ම අනිත් පැයට කෑ ගහන්න එපා මට ඇඟ පියදාන සාලුවක් ගේන්න කියලා. අපි බොහෝ අයට වෙන්නේ මඩගොඩේ ඉන්න බව දැනගත්තු ගමන්ම කෑ ගහනවා ඉක්මනට මට තෝයක් ගේන මට පියදා ගන්න කියලා. අපට බොහෝ විට වෙන්නේ මේකයි. මඩගොඩේ ඉන්න බව මේ අවිද්‍යාව පොඩ්ඩක් හරි විස්තර කරන්න ගිය ගමන්ම ඇතැමිට මෛත්‍රී භාවනාවත් ප්‍රතික්ෂේප කරනවා අපි. ඇයි සීල සත්‍යව සුවපත් වෙනවා කියලා කිව්වත් ආත්ම දෘෂ්ටි වැඩි වෙනවා කියලා ඒකවත් අපි පුහුණු කරන්න නැති මට්ටමටපත් වෙනවා. ඒකේ නර මඩගොඩ දීම ඇඟපිය දාන තුවයක් ඉල්ලනවා වගේ වැඩ. එච්චරක් මම වෙන පාපිනතුනි. මඩගොඩේ ඉන්න බව තීරුම් ගැනීමම ඔබ දක්ෂි. කලබල වෙන්න එපා. ඒ මඩගොඩින් ටිකෙන් ටික ඉහළට එන්න. ටිකෙන් ටික ළිඳ කරා යන්න. ගිහිල්ලා මඩ ටික හොඳින් හොදගත්තට පස්සේ තමයි අතට තුවාය ඕනේ. එතකම් අපි ටිකෙන් ටික මේක අඩු කර කර යන්නේ. මුලදී අපි පින් දහම් කරනවා. මේ දහම කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් තීරුම් ගන්නවා. සක්කාය දිට්ඨිය අඩු වෙන මාර්ගය තීරුම් ගන්නවා. කාමරාග පටික අඩු වෙන ආකාරය තීරුම් ගන්නවා. මාන උද්දච්ච මානාදී බවරාගාදී අවිජ්ජා සංයෝජන දුරන ආකාරය ටිකෙන් ටික තීරුම් අරගෙන අපි මේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය ඔස්සේ අරසිංහ මාර්ගයේ ක්‍රමයෙන් අපි ඉදිරියට ආ යුතුයි. එතකොට පින්නතුනි අපි මේ සාකච්ඡා කරන ධර්ම කාරණාවලදී විශේෂයෙන් මේ රූපයේ තේරුම් ගන්න අවස්ථාවේදී සුවිශේෂ කාරණා කීපයක් අභිධර්ම පිටකයේ විභංග අපකරණයේහි ඥාන විභංගය ඇතුළත් වෙනවා. මේ කාරණා ටික පින්නතුනි නිකන් එක වතාවක් හරි අහලා දැනගන්න. සමහර මේ පින්නතුන් සමහර ස්වාමින් වහන්සේලාගේ දේශනාවලින් අහලා තියෙන පුළුවන්. මේ කාරණා ටික මා කෙටියෙන් සඳහන් කළා ඔබට අර්ථයත් පැහැදිලි කළ දෙනවා. මේකේදී භාගතුන් වහන්සේ දේශනා කරන පංච විඥාන අනාභෝගා කියලා. පංච විඥාන කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ විඥාන ටික අනාභෝගා කියලා කියනවා මෙනෙහි කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ මොහොතේදී චක්කු විඥාන මට්ටමේදී මේක තේරුම් ගැනීම කළ තේරුම් ගන්න බෑ කියන එක. ඊළඟට කියනවා පංචේ විඥානේ හින්න කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාත මත්තා. පංච විඥානයන්ගෙන් කිසිම ධමයක් පටිවිඥා පටිවිජානාති තේරුම් ගන්න බෑ. අඤ්ඤතර අබිනිපාත මත්තා ඉන්ද්‍රියට අරමුණ පදිත වීම විතරයි වෙන්නේ. ඊළඟට දේශනා කරනවා පංචාන්න විඥානං සමනන්තරාබින කිංච ධම්මං පටිවිජානාති. පංච විඥානයන් හටගෙන නිරුද්ධ වන පස්සේ හට ගන්නවා විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් විපාක මට්ටමේම. අන්න එතෙන් දිවත් මේක තේරුම් ගන්න බෑ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා පංචෙහි විඥානේ ඉන්න කිංච ඉරියාපතං කප්පේති. මේ පංච විඥානයන්ගෙන් කිසිම ඉරියව්වක් පවත්වන්න බෑ. ඉරියව් කියන්නේ මොකද්ද? හිටගෙන ඉඳීම, ඇවිදීම, වාඩි වෙලඳීම, සැතපීම, මේ ඉරියව්වක්වත් පංච විඥානයන්ගෙන් පවත්වන්න බෑ. සරලව කියනවා නම් කාය විඥානයෙන් ඇවිදින්න බෑ කියලා මේ කියන්නේ. ඔව් පුදුමයටපත් වෙයි. අපට කාය විඥාණයෙන් ඇවිදින්නවත් බෑ. ඊළඟට කියනවා පංචේ විඥානේ ඉන්න කාය කම්මං න වචී කම්මං න පට්ඨපේති. මේ පංච විඥාණයන්ගෙන් කිසිදු කාය කර්මයක් වචී කර්මයක් පණවන්න බෑ. ඊළඟට සඳහන් කරනවා පංචන්නම් විඥානානං සමනන්තරාපින්න කාය කම්මං න වචී කම්මං පට්ඨපේති. ඒ කාය විඥාන ආදී විඥානයන්ගෙන් පස්සෙවත් නැත්නම් විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව මට්ටමෙන්වත් කිසිම කාය කර්මයක් වචී කර්මයක්වත් පවත්වන්න බෑ. ඊළඟට කියනවා පංචේ විඥානේ හින්න කුසල අකුසලං ධම්මං සමාදියාති. මේ පංච විඥානයන්ගෙන් කිසිදු කුසල අකුසල ධර්මයක් සමාදන් වෙන්න පිළිපදින්න බෑ. ඊළඟට සඳහන් කරනවා පංචන්නම් විඥානං සමනන්තරාපින්න කුසලාකුසලං ධම්මං සමාදියති. අර පංච විඥානයන්ගෙන් පස්සෙවත් මේ කිසිම දෙයක් සමාදන් වෙන්න බෑ. ඊළඟ කියනවා පංච හේ විඥානේහි න සමාපජ්ජති න වුට්ඨාති. මේ පංච විඥානයන්ගෙන් කිසිදු සමාපත්තියකට සමවදින්නවත්, සමාපත්තියකින් නැගිටිනවත් බෑ. ඊළඟට කියනවා පංචන්නම් විඥානං සමනන්තරාපින සමාපජ්ජති න වුට්ඨාති. පංච විඥානයන්ගෙන් පස්සෙවත් සමාපත්තියට සමවැදෙන්නවත් නැගිටින්නවත් බෑ. ඊළඟ කියනවා පංචේ විඥානෙහි න චවති න උපජ්ජති. පංච විඥානයන්ගෙන් ආත්ම භාවයකින් චුත වෙන්නේත් නැහැ, නැවත භවයක පිලිසඳගන්නේත් නැහැ. පංචන්නම් විඥානං සමනන්තරාපින චවති න උපජ්ජති. පංච විඥානයන්ගෙන් පස්සෙවත් ඊළඟට ඇතිවන විපාක මට්ටමේ අවස්ථාවේදීවත් ඒ කාර්යය කරන්න බෑ. ඊළඟ කියනවා පංචෙහි විඥානේහි න සුපති න පටිබුද්ධති න සුපිනම් පස්සති. මේ පංච විඥානයන්ගෙන් නිදා ගන්නත් බෑ, අවදි වෙන්නත් බෑ කියලා, සිහිනයක් දකින්නත් බෑ කියලා. ඒ කියන්නේ අපි මේ සමස්ත ජීවිතෙම අපි ගත කරලා තියෙන රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක. අපි මෙතෙක් කලක් කෑමක් කෑවනම්, ඇඳුමක් ඇඳනම්, කෙනෙක් ඇසුරු කරානම්, ඇවිද්දනම්, ගමනක් ගියානම්, කතා කරානම්, කායික දෙයක් කළානම්, නිදාගත්තනම්, කාට හරි බැන්නනම්, රසයක් විඳනම්, කවුරු හරි සිප වෙනඳ ගත්තනම්, මේ හැම දෙයක්ම කල්ල තියෙන පින්නතුනි රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක. වෙනත් විදිහකින් කියනවා නම් මලමිනි සමග පින්නතුනි මෙන්න මේක අහනකොට එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය එතෙන්දීම මඟ ඵලවටපත් වුණා. සමහර අය වහාම ගිහි ගෙන්නෙක් වුණා මේක අහනකොට. පින්නතුනි අපි මේ සම්පූර්ණ රූපය නිරුද්ධ වෙච්ච මොහොතකයි අපි උපදේ පටන් මේ මොහොත දක්වා යමක් ඇසුරු කරා නම් ඇසුරු කළා තියෙන්නේ. රූපය සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකෙක ඒ නිරුද්ධ වෙච්ච රූපය අරබයා සංඥා වේදනා දෙක පිළිබඳව මන ආයතනෙන් අරමුණු ගැනීම වශයෙන් මනෝ විඥාණයෙන් නව කර්ම වශයෙන් හටගත් ලෝකෙකයි අපි මෙතෙක් කලක් ජීවත් වෙලා තියෙන්නේ. නමුත් අපි දැනගෙන හිටියේ නෑ මේක මෙහෙම තත්ත්වයක්ද කියලා. අපි හැමදාම නිරුද්ධ වෙච්ච ලෝකයේ ඇති දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගෙන අන්න ඒ අරගත්තු ලෝකයේ තුල තමයි මෙතෙක් කලක් අපි මේ ජීවත් වුනේ. ඒ ජීවත් වුණා විතරක් නෙවෙයි අපි රූපය අභිනන්දනය කළා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා කියනවා. අපි ඒ රූපය ගැන සතුටු වුණා. ඒ රූපය ගැන ගුණ කිව්වා. ඒ රූපය තුල අපි බැසගෙන හිටියා. ඒ කියන්නේ අපි දුකෙන් නිදහස්ුනේ නැහැ. අපි දුකයි මෙතෙක් කලක් වැළඳගෙන හිටියේ. පින්නතුනේ ඒකට කමක් නැහැ. අපි මෙතෙක් කලක් හිටියත් කමක් නැහැ. හැබැයි මේ හිටිය බව තේරුම් ගන්නවා නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඒ දුකෙන් ඔබ නිදහස් නොවුණත් කමක් නැහැ. ජීවිත ඉතුරු කාලයත් ওই විදිහටම රූපිය සමගම ඉන්න ඔබ අවිද්‍යාවයි. හැබැයි ඔබේ හදවතේ පොතනකෝ තැනක සනිටුහනලා තියෙනට ඕන. ඔබ කවදා හරි දවසක දුකෙන් නිදහස් වෙන්න කැමති නම් මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මෙන්න මේ අවිද්‍යාවෙන් මිදෙන්න ඕන කියන සිතිවිල්ල ඔබේ හදවතේ කොතන හෝ තැනක සනිටුහන කරගෙන තියෙනට ඕන. ඒක මැටි පින්නතුන ඔබට මේ ආත්ම භාවයේ මඟඵල නොලැබුවත් මතු භවයකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නම මේ ඔබේ සිතිවිල්ලම ප්‍රමාණවත්. හැබැයි ඔබ මේක නොසලකා හැරුවොත් ඔබට අනාගතයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්වත් මුණ ගැහෙද කියන එක නම් සැකයක්. මතු අනාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක හරි ඔබ දුකෙන් නිදහසන කැමති නම් ඒ සඳහා තියෙන ඒකායන මාර්ගයේ මේක තීරුම් අරගෙන ඊට අනුගත වූ අරහත්ක මාර්ගයේ ගමන් කිරීම කියන කාරණේ ඔබ දැනගෙන තියෙනට ඕන. එහෙම වුණොත් ඔබට ඊට අනුගතව හේතු සකස් වෙලා අනාගතයේ කල්යාණ මිත්‍රයන් ඔබ වටා නිර්මාණය වෙනවා. එහෙනම් මේ අභිනන්ද සූත්‍රයේ සඳහන් කරන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව සතුට වෙනවා නම් ඔහු සතුට වෙලා තියෙන දුකත් එක්කයි. ඔහු දුකත් එක්ක සතුටුනා නම් ඔහු දුක ඉක්මවන්නේ නැති කෙනෙක් කියලා සඳහන් කළා. පින්නතුනි, එහෙනම් අපේ ජීවිතේ මොකද වෙන්නේ කියලා නැවත නැවතත් තේරුම් ගන්න. අපේ මානසික ස්වභාවයට අනුව හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් නිර්මාණය කළ දෙනවා. ඒ නිර්මාණය කළ දෙන ස්කන්ධ පංචකයේ විපාක මට්ටම එක. ඒක අපි තේරුම් නොගත්තොත් අපි ඒක නව කර්ම විදිහට ගන්නකොට ගන්නේ ඒ නිරුද්ධ වෙච්ච දේ ඇතයි කියලා බාහිර ගන්නවා. ඇයි එහෙම ගන්නෙ? අපි අර සාසවා උපාදානීයා කියන මඩ කැවරුණු දෑතින් තමයි මේ පිරිසුදු ස්කන්ධ පංචකය අපි වැළඳගන්නේ. ගන්නකොට මේක ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. ඒ කියන්නේ ජරා මරණ ස්පර්ශ කළේ තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් කියන මේ පටිසම්පාද සර්කල් එක තුල අපි මේ මොහොතේ ඉන්නේ. එහෙනම් අපි මේක ටිකෙන් ටික නික්මෙන නම් මොකද කරන්නට ඕන? අපි මේක තේරුම් ගන්නට ඕන මේ යථාර්ථයක් තියෙන්නේ කියලා. ඒ යථාර්ථය තේරුම් ගත්ත පස්සේ අපි මොකද කරන්නට ඕන? අපි මේත් එකම චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕන. අපි එහෙනම් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය, ඒක දුක්ඛ සත්‍යය. ඒ දුක සත්‍ය පාදක කරගෙන අපි දුක හට ගන්නවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී කියන මේ දුක හටගන්නේ අර දුක්ඛ සත්‍ය තේරුම් නොගැනීමේ ප්‍රතිඵල විදියට. එතකොට මුල් ස්කන්ධ පංචකයේ තේරුම් ගන්නකොට අපි දුකත් තේරුම් ගත්තේ වෙනවා. දුක තේරුම් ගන්නකොට අපි දුකට හේතුව තේරුම් ගන්නවා. දුකට හේතුව මොකද්ද? අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිස් රාගසාගතා తත්‍ර తත්‍රා විනන්දිනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියපු විදියට අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් අරගෙන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් අපි තෘෂ්ණාවෙන් වැළඳ ගැනීම හේතුව. අන්න ඒකට තියෙන ආශාව දුරු කරන්න මොකද කරන්නට ඕන? අන්න ඒ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්නට ඕන. ඒකට තියෙන ආසාව දුරු කරන්න ඕන. ඒ ආසාව දුරු කරන වැඩපිළිවෙල මොකද්ද? ඒ ආසාව දුරු කරන වැඩපිළිවෙල තමයි සම්මාදිට්ඨිය පෙරටු කරගත්තු ආරස්සංගික මාර්ගය කියලා කියන්නේ. ඔන්න තියෙන තුනි දුක්ඛ සත්‍ය කියන අරිස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව ඒ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා කියනවා. ඒ දුක්ඛ සත්‍ය අපි පිරිසෙන් දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය පිරිසෙන් දැනගත්තු පමණට සමුදය සත්‍යම් පහතබ්බං සමුදය සත්‍යය අර නන්දි රාගයේ ටිකින් ටික අඩු වෙනවා. මේ මොහොතේ අපේ ඇහැට පතිත වෙන රූපය මේ තේරුම් ගන්න රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මා මනායතනෙන් තේරුම් ගන්නේ මේ රූපේ මේ මොහොතේ පොඩ්ඩක්වත් ඉතුරු නැතුවම නැහැ කියලා දැනගත්තොත් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියපු වෙලාවේදී නිර්මාණය වෙච්චේ ඡායාව කණ්ණාඩිය නික්මෙන අවස්ථාවේදී ඉතුරු නැතුවම නිරුද්ධුණා කියලා දැක්කනම් පැත්තකට ආවට පස්සේ අපිට ඒ කණ්ණාඩියේ තියෙන රූපය ගැන පොඩි හොවාසාවක් ඇති වෙන්නේ නැහැ. චුට්ටක් ආසාවක් අපිට නැහැ. අයිය අපි දන්නවා ඒක මේ වෙලාවේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කියලා අපි දන්නවා. ඒ රූපයට කවුරුහරි හානියක් කරාවි, ඒ රූපය හොරාගෙන ආවි, ඒ රූපයේ තියෙන ලස්සන නැති කරාවි කියලා ඒ කිසිම ප්‍රශ්නයක් කිසිම දුකක් වේදනාවක් අපට ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා නම් ඒ රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන කියලා. ඔබේ හැට මේ වෙලාවේ පතිත වෙන රූපය රූපස්කන්ධය. ඔබේ කනට පතිත වෙන ශබ්දය මේ ශබ්දයත් රූපස්කන්ධයටයි තියෙන්නේ. මෙන්න මේ දේ ඔබ තේරුම් ගන්නකොට ඒකේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා ඔබ තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණයත් මේ මොහොත හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් මෙන්න මේකයි දුකේ නිදහස වීමයි කියනක ඔබ තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත පමණට අර නිරුද්ධ වෙච්ච රූපයේ පිළිබඳව ඔබ න අභිනන්දති න අභිවදති න අජෝසයිතිටති. ඔබේ ගැන සතුටු වෙන්නේ නැහැ. ඔබේ ගැන ಗುಣ කියන්නේ නැහැ. ඔබේ සිතේ තුල බැසගන්නේ රූපේ වෙනස් වෙද්දී ඔබට කිසිම දුකක් හටගන්නේ නැහැ. රූපේ වෙනස් වෙනවා කියලා කියන්නේම මේ අවිද්‍යාවෙන්ගත් රූපයම වෙනස් වෙන්නේ. අවිද්‍යාවෙන් නැති රූපයක් ඇති දෙයක් විදිහට අරගෙන ඒ දේ වෙනස් වෙනවා කියලා අපි මේ දුක් වෙන්නේ. හරියට පින්නතුන් මේ හීනයක් දකින එකයි මේ මොහොතේ ඇතර ලොකු වෙනසක් නැහැ. අපි හීනේ දිහනනවා සමහරව නැති වුණා කියලා. සමහරව කැඩුණ බිඳුණා කියලා අඬනවා අපිනේ. ඒ අඬන අවස්ථාවේදී රූපස්කන්ධයේ සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකයක මනෝවිඥානයනේ මෙහඬන්නේ වැළපෙන්නේ අපි. එහෙනම් පින්නතුන් මේ මොහොතේ අඬන්නේ කොහොමද අපි? රූපේ තිබෙදිද? මේ මොහොතේ අඬන්නේ ස්කන්ධ හතරකින් රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක සිහිනේදී අඬන්නේ රූපස්කන්ධයේ නිරුද්ධ වෙච්ච මොහොතක. නමුත් කර්මයේ සකස් වීම වෙනස් වෙනවා. කෙසේ වෙතත් පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපි කිසියම් පමණකට තේරුම් ගත්තොත් අපිට පින්නතුනි ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ මෙන්න මෙතන. එහෙනම් මොකද්ද? අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකේ හැම වෙලාවෙම අපි නිර්මාණය වෙනවා අපට ආයතන වලට අනුව. ඊට අනුරූපව රූපාදී අරමුණු අපට ස්පර්ශ වෙන්නේ. ඒව ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. අපි හැම වෙලාවෙම මේ දේ තේරුම් ගන්න මන ආයතනෙන්. ඒ තේරුම් ගන්න මන ආයතනෙත් එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඒක අපි තේරුම් ගත්තොතින් අපට නාමකායේ පටික සම්පස්සට යන්නේ නැහැ. රූපකායේ අධිවචන සම්පස්සට යන්නේ නැහැ අපි. අපි රූපකායේ අධිවචන සම්පස්සට යනවා. රූපකාය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහට ලක්වන අරමුණ පිළිබඳව ඒ දේ සොයාගෙන නාමය අන්තයට අපි යනවා, මනස පැත්තට යනවා. අපි රූපකායේ අධිවචන සම්පස්සට යනවා. අනිත් පැත්තෙන් අපි නාමකායේ පටික සම්පස්සට යනවා. සිතන අරමුණක් ආපු ගමන් ඒ අරමුණට අදාළ වූ රූපය හොයාගෙන අපි බාහිර ලෝකයට යනවා. රූපකායේ අධිවචන සම්පස්සට යනවා, නාමකායේ පටික සම්පස්සට යනවා. මේ දෙපැත්තට අප දෝලණය වෙමින් තමයි අවිද්‍යාසහගත ලෝකෙතුල අපි මේ ඉන්නේ. මේ දෝලණයෙන් මිදෙන්නේ කොහොමද? නාමයේ නාමයේ තැනම නිරුද්ධ වන ආකාරයත්, රූපයේ රූපය තුළම නිරුද්ධ වන ආකාරයත් දැක්වතින් යත්ත නාමංච රූපංච අසේ සංගපරෝජ්ජති කියපු ආකාරයට නාම රූප දෙකම නැත්නම් ස්කන්ධ පංචයකම මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච දෙයක්, ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව සිහිපත් කරන මේ මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දැක්වතින් අපි බාහිර රූපයන් දිනොත් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන් දිනොත් නිදහස් වෙනවා. මෙන්න මේ නිදහස හොයාගෙන තමයි අපි පිනතුනේ. සසර බොහෝ කාලයක් භවෙන් භවය මේ සම්බුදු සසුනක් හොයාගෙන අපි ආවේ මේ නිදහස හොයාගෙන. මේ නිදහසේ පණිවිඩය හොයාගෙන තමයි අපි මෙතෙක් කලක් අනාදිමත් කාලයක් සසර ඉමහත් වූ දුරකතර දුක්කතර ගෙවාගෙන අපි මෙයාවේ. බුදුරජාණන් වහන්සේ එදා පළමු රහතන් වහන්සේලා සැට නමට දේශනා කළේ දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසිත කියලා දේශනා කරෙත් මේකයි. මෙන්න මේ නිදහසේ පණිවිඩය මුල මැද අග යහපත් වූ මේ නිදහසේ පණිවිඩය දේශනා කරමින් ගම් දනව් සරා දෙනමක් එක නම එකමග නොගසින් තනි තනිවම ගමන් කරමින් මේ නිදහසේ පණිවිඩය ලෝකෙට දේශනා කරන්න කියලා එදා බුදුරජාන් වහන්සේ අර පළවෙනි රහතන් වහන්සේලා සැට නමට දේශනා කළේ මේකයි. එතන පටන් ඒ ආර්ය උතුමන්ගේ පටන් අද දක්වා මේ සියලුම ස්වාමීන් වහන්සේලා මේ යුතුයකම ඉටු කරමින් ඉන්නේ. අන්නේ මඟ පෙන්වීම, ඒක ඉගෙන ගැනීම, පුහුණු කිරීම සහ තමා තේරුම් ගන්න දහම ලෝකෙට දේශනා කිරීම තමයි භික්ෂුවගේ කාර්යභාරය වෙන්නේ. ඔබ වික්ෂු වහන්ස කෙනෙකින් බලාපොරොත්තු වෙන්න ඕනත් ඒක. ඔබ වෙන කිසිම දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්න ඕන. ඔබ ගැන ගුණකතනයක්වත් ප්‍රශංසාවක්වත් වැඩි දෙයක් තමයි ඔබ උපන් දිනේට ආශිර්වාද කිරීමක්වත් නෙවෙයි ඔබ බලාපොරොත්තු වෙන්නට ඕන. ඔබ සැබෑම බලාපොරොත්තු වෙන්නට ඕන. මෙන්න මේ සඳහන් පණිවිඩය ඔබට කොහොම හරි දේශනා කරන්න කියන ආරාධනාවයි ඔබ දෑතින් උපස්ථාන කරන ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ සැබෑම බලාපොරොත්තු යුත්තේ. පින්නතුනේ මෙන්න මේ ස්කන්ධ පංචකේ නැවත නැවතත් අපි තීරුම් ගන්නට ඕන. මුල්ම ස්කන්ධයේ රූපස්කන්ධය. රූපස්කන්ධයේ පින්නතින අප හිතන තරම් සරල දෙයක් නෙවෙයි. රූපය කියන එකතකින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා බෝධ රූපී වලින් නිර්මාණය වෙච්ච දේ. අනිත් අතින් ඊට සම්බන්ධව තියෙන උපාදාය රූප 24. ප්‍රසාද රූප 5, ගෝචර රූප 4, භාව රූප 2, හදේවත් රූප, ඒ වගේම අවකාශ රූප, ලක්ෂණ රූප, විකාර රූප, මේ ආදී වශයෙන් රූප 28ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ හැම රූපයකම ලක්ෂණය තමයි මේව එක දිගට අකණ්ඩව යන දේවල් නෙවෙයි. මේව හේතු නිසා හැම මොහොතෙම හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දේවල්. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරෝධ්‍යති. මනසේ වර්තමාන ස්වභාවයට අනුව මේ රූපය අප ඇස ආදී ආයතන වලින් හැම මොහොතෙම මේ රූප නිර්මාණය කරනවා. හැම මොහොතෙම නිරුද්ධ වෙලා යනවා. අකණ්ඩව තියෙන දේවල් නෙවෙයි මේ. මේ මොහොතේ අපි පුරුෂයෙක් විදිහට ස්ත්‍රියක් විදිහට ඉන්නවා. ඊළඟ මොහොතේ මානසිකත් යනුව මේ ලිංගිකත් විමත් වෙනස් වෙන පුළුවන් වෙනතුනේ. මේ සතර මහා භූත රූප මේ වෙලාවේ අපිට ඒකරාශී වෙලා තියෙන මේ විදිහට මනසේ ස්වභාවය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මේ සතර මහා භූත රූප වල සැකැස්ම සම්පූර්ණ වෙනස් වෙන පුළුවන්. අද ඔබේ මනසේ ස්වභාවයට අනුව ඔබේ ළඟ තියෙන වතුර බෝතලය ඔබට වතුර පිපාසයෙන් සිඳවන වතුර බෝතලයක් වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ ඔබේ මානසිකත්වයට අනුව ඔබට දැඩි පිපාසයක් තිබුණත් ඔබේ ළඟ තියෙන වතුර බෝතලයේ වතුර තිබුණත් ඔබට හිස් බෝතලයක් වගේ පේන ගන්නේ. මේක යථාර්ථය පිනතුනි. ඒ මානසික ස්වභාවයට අනුව මේ ශරීරයත් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඔබ අහලා තියෙන ජම් කතාවල සහ වර්තමාන ප්‍රවෘත්ති ඔබ දැකලා තියෙනවා. මේ ලිංගිකත්වය කියන එක ඒකාත්ම භාවයකවත් දිගට පවතින දෙයක් නෙවෙයි මේක. මේක මානසික ස්වභාවයට අනුව වෙනස් වෙනවා. එනිසා රූපස්කන්ධයේ ස්වභාවය මේකයි. රූපේ හැම වෙලාවෙම අහොත්වා සම්බුතං හොත්වාන් භවිස්සති පෙර නොතිබේ හටගෙන හැම වෙලාවෙම මේ රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක උපචේ සංතති ජරත අනිච්චතා කියපු ආකාරයට මේක හට ගන්නවා. සංතතියක් ඉදිරිය යන ස්වභාවිකුත් තියෙනවා, ජරාවටපත් වෙනවා, අනිත්‍යතාවටපත් වෙනවා. මේ කියන්නේ මේක ලහුතා මුදුතා කම්මඤ්ඤතාදී ලක්ෂණෙන් යුක්තයි. මේක ඉතිබාහු රූප පුරිසබාහු රූපාදී රූපණ යුක්තයි. ඒ වගේම චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ ප්‍රසාද රූපණ යුක්තයි මේක. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ආදී ගෝචර රූප මේකට ලක් වෙනවා. ඒ වගේම අවකාශ රූපය කියලා එකක් තියෙනවා, හදේවත් රූපය කියලා එකක් තියෙනවා, ජීවිතින්ද රූප. මේ ආදී රූප සියල්ලක්ම හැම මොහොතෙම හේතු මත හටගෙන නිරුද්ධ වීම පවතින්නේ. මෙහි ආස්තන්නත්ම හේතුව තමයි අපි ගන්නා වූ ආහාරය. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආස්තන්නත්ම හේතුව ආහාරය. හැම ආහාර විතරක් නෙවෙයි, ඊට දාල තව කර්මය අවිද්‍යා තෘෂ්ණාදී තව හේතු ගණනාවක් එකට මිශ්‍ර වෙලයි මේ ආහාරයෙන් මේ රූපය නිර්මාණය කළ දෙන්නේ. ආහාරයේ ආසන්නතම හේතුණාට ආහාරයේ එකම හේතුව ඒක කරන්නේ නෙමෙයි. දැන් බලන්න ඔබේ නිවසේ ඔබේ අම්ම උයන දීපු කෑම ටික එකම වළං වල එකම කෑම ටික හදලා දුන්නේ. දරුවෝ පස් දෙනෙක් ඉනෝ නම් පස් දෙනාට මේකම හැලී. දරුවෝ පස් දෙනාට විතරක් නෙවෙයි, ගෙදර වැඩ කරපු සේවකයටත්, ගෙදර හිටිය සුරතල් බල්ලටත්, සුරතල් පූසටත්, ගෙදර හිටිය මීයන්ටත්, ඒ ඔක්කොමටම එකම කෑම ටික තමයි ගියේ. හැබැයි පින්තුනි, කර්මය අනුව අවිද්‍යාව අනුව ඒ වෙනදගත්තු රූපේ විසින් මේක අවශෝෂණය කරගත් විදිය වෙනස්. නමුත් ආස්තනකම හේතු විදියට ආහාරයේ සුවිශාල බලපෑමක් මේ රූපයට කළා තියෙනවා. ඒ ආහාරයේ නිරෝධයෙන් මේ රූපයත් නිරෝධයට පත් වෙනවා. ඊළඟට වේදනාව. වේදනා කියලා කියන්නේ හුදු දෙයක් කයට දැනෙන වේදනාව විතරක් නෙවෙයි. ඒක චක්කු සම්පස්සඥා වේදනා, රූප සංපස්සජා වේදනා, ජීවහ සංපස්සදා වේදනා, ගාන සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියලා මේ වේදනා හය විටින් විට හට ගන්නවා. මේවා ඒ වේදනා එක දිගටම තියෙන වේදනාවක් නෙවෙයි. ඒක ස්පර්ශ සමුදයෙන් වේදනාව හට ගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයට පත් වෙනවා. ඒකතර මුල් ස්කන්ධ පංචකේ වේදනාව ඉතාම ප්‍රාථමික මට්ටමේ වේදනාවක්. ඒක තේරුම් ගන්න දැන් කය වේදනාවක් ආවට පින්නතුනි, ඒ කය වේදනාව අපි තේරුම් ගන්නේ ඇත්තටම කය නෙවෙයි. ඒක තේරුම් ගන්න මන ආයතනෙන් මනෝ සංපස්සජා වේදනාවක් ඉදිරියට තේරුම් ගන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒක තේරුම් ගන්නකොට කය සංපස්සජා වේදනාව දුර වෙලා තියෙන නිරුද්ධ වෙලා තියෙන. ඔබ ඇසෙන් ගන්න රූපයක් අරබයා, කනින් ගන්න ශබ්දයක්, නාසයෙන් ගන්න ගඳ සුවඳක්, දිවට ගන්න රසයක්, කයට දැනෙන පහසක්, මේවා අපි අභ්‍යන්තරයට ගත්තට ස්පර්ශයේ විදියට වේදනාවක් ආකාරයට මේක තේරුම් ගන්නේ මන ආයතනයෙන් පිනතුනි. එකම හුලන් ටික බලන්න ෆෑන් එකක් දැම්මොතින් 10 දෙනෙක් හිටියොතින් කීයක් කියාවිද? එක්කෙනෙක් කියයි ෆෑන් එක අඩු කරන්න කියලා, තව කෙනෙක් කියයි ෆෑන් එක වැඩි කරන්න කියලා, තව කෙනෙක් කියයි මොකටද මෙයලා ෆෑන් එකක් කියලා. කී දෙනෙක් නම් කියනද පින්නතුනි? එකම පුද්ගලයෙක් වුණත් බලන්න එක මොහොතකින් ෆෑන් එක දාපු ගමන් හා හොඳයි කියලා කියනවා, ටිකක් පිළිගන්න පස්සේ අයෝගේ පාකල යාම කියලා පාකල. වේදනාවේ ස්වභාවයක පින්නතුනි, ඔබ වාඩි වෙච්ච ගමන් මෙතන හරිය සනීපය කියලා හිතෙන්නේ. දැන් බලාගෙන ඉන්න කෙනෙක්ගන් සනීපය බලන්න. නැගිටලා ටිකක් වෙල හිටියට පස්සේ ආයි පුටුවක් කරනවා, ආයි සනීපේ ගන්න. මේ වේදනාවේ ස්වභාවය පින්නතුනි මේකයි. මේක අනාත්ම ස්වභාවයක්. මේක පුද්ගලයට අයිති දෙයක් නෙවෙයි. ස්පර්ශ සම්බෙන් හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා. මේක එක දිගට අඛණ්ඩව සංතතියක් වශයෙන් පවතින එකක් නෙවෙයි. හැම මොහොතෙම හටගින නිරෝධ ස්වභාවයක් මේක. එකාතකින් මේ ආයතන හයෙන්ම ගන්න ස්පර්ශය වේදනාව මේක තේරුම් ගන්නේ මන ආයතනෙ. දිවට ගන්න රසයක් බලන්න පිනතුනි, ඒකම රසය. නාසයට ගන්න එකම සුවඳක්, දූරියන් සුවඳක් කියලා ගන්න පිනතුනි. දූරියන් ගෙඩියක් මෙතන තියමුනොතින් එක්කෙනෙක් කියයි මට තනේකේ මදුලක් දෙන්න කියලා, වෙනත් කෙනෙක් කියන්නේ ඔක ඈතට විසිකරන්න මට නම් මෙතන ඉන්න බෑ කියලානේ. එකම දෙයට පිනතුනි ප්‍රතිචාර දක්වන විදිය බලන්න. පින්නතුනේ එහෙනම් මේ සැප හෝ දුක කියන එක අර බාහිර අරමුණෙම නෙවෙයි යාවේ. හැබැයි බාහිර රූපයක් නැහැ කියන්නේ නැහැ. බාහිර රූපයක් නැහැ කිව්වොත් ඒක බුදුදහම විඥානවාදයට යනවා. රූපය ප්‍රතික්ෂේප කරපු ධර්මයක් වෙනවා. බුදුදහම රූපය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ අදාප ගත කරන ජීවිතයේ පංචවෝකාර බව මේක. ඒකවෝකාර බව තියෙනවා. ස්කන්ධ එකක් පරිහරණය කරන අසඤ්ඤ සත්‍ය වෙන සත්‍යයන් ඉන්නවා. ඒ වගේම චතුවෝකාර බව තියෙනවා. ස්කන්ධ හතරක් පරිහරණය කරන සත්‍යයන් ඉන්නවා. අරුපාච බ්‍රහ්මලෝකේ සත්‍යයන්. ඒ වගේම මිනිස්යන් වැනි තිරිසඟත සත්තු වෙන අපි අය පංචවෝකාර බව සත්‍යයන්. අපි ස්කන්ධ පංචකයක් පරිහරණය කරන සත්‍යයන්. ස්කන්ධ පංචකයක් පරිහරණය කරන සත්‍යයන් විදිහට අපිට මේ පහ තියෙනවා. හැබැයි පිනුතුට තියෙන කිව්වට රූපස්කන්ධයේ තියෙනවා කිව්වට අපි රූපස්කන්ධයේ තියෙන්නේ මේ විපාක මට්ටමේ විතරයි. ඒක අපි තේරුම් ගන්න හැම වෙලාවෙම රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මනආයතනොන් මේක තේරුම් ගන්න. එතකොට පින්නතුනේ අපි දුකෙන්ද ඉන්නේ, දුකෙන් නිදහසන මාවතේද ඉන්නේ කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ආසන්නතම සාධකයේ තමයි, ආසන්නතම නිර්ණායකයේ තමයි. බලන්න ඔබට ඔබේ මනසට යම් කිසි දෙයක් මතක් වෙනකොට ඔබ ඒ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට අරගෙනද ඉන්නේ? ඒ රූපේ තාමත් තියෙන දෙයක් හැටියට ඔබ හිතන් ඉන්නේ? එහෙනම් ඔබ දුක ස්පර්ශ කරමින් ඉන්නේ. ඒ රූපේ දැන් නිරුද්ධ වෙලා මම මේක මනසින් තේරුම් ගන්නේ කියලා ඔබ සිහියෙන් නොනේද ඉන්නේ? මෙන්න මේකයි ඔබ පරිසෝතගාමී මාවතේ දින්නේ, අනුසෝතගාමී මාවතේ දින්නේ. නැත්තම් සතිපට්ඨානය තුළ බුදුහාඳුරන්ගේ බුද්ධ විෂය තුළ බුදුරජාණන් වහන්සේගේ සේවනයේද ඔබ ඉන්නේ? නැත්තම් මාරයට පාලනය කරන්න පුළුවන් මාරයාගේ අඩවියේද ඔබ ඉන්නේ කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් නිර්ණායකය මේක. දවසට එක තත්පර පහක් හරි පින්නතුනේ මේක සිහි කරන්න. මේක සිහි කරන්න කරන්න ඔබට ලොකු සතුටක් එනවා. අනේ මේ දුකෙන් නිදහසන මාවත මේක නේද? මා රූපේ නිදහස් වෙන ඕන නේද? මේකට ලොකු ආභ්‍යන්තර සතුටක් ඔබ ඇති වෙනවා. අන්නේ සතුට දිනු වෙනකොට උත්සාහ කරනවා සමත අරමුණක් තුල වැඩි වේලාවක් කාලය ගත කරන්න. බුදුමන භාවනාව, මෛත්‍රී භාවනාව, මරණානුස්සතිය, ආනාපානසති භාවනාව, මෙන්න මේ වගේ භාවනාවක් උපයෝගී කරගෙන සමතය සඳහා යොදන කාලය ටිකෙන් ටික අපි වැඩි කරනවා. ඒ කියන්නේ රූපේ නිදහස් නිදහසන අවස්ථාව ටිකෙන් ටික. ඒ අතර හිත සමාධිමත් වෙන්න වෙන්න අර රූපේ සමුදේය බලනවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ රූපේ සමුදේය බලනවා. ආහාරයෙන් හටගත් රූපය ආහාරයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. රූපස්කන්ධයේ සමුදේය බලනවා. ඒ වාගේම ස්පර්ශ සමුදයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා එහි සමුදේය දකිනවා. ඒ විතරක් නෙවෙයි සංඥාවත් හඳුනා ගන්නවා. ඇසට රූපී අරබයා අපේ රූප සංඥා හට ගන්නවා. සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා මෙන්න මේ අස්කන්නාසාදී ආයතන 6 අරබයා ඇති වෙච්ච සංඥා අපි මෙනෙහි කරනවා. ඒ සංඥාත් පින්නතුනේ අර මුල් විපාක මට්ටමේක ඒක ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙන සංඥාවක් ඒක. ඒ මුල් අවස්ථාවේදී යම් දෙයක් ගැන පිරිසිදු අපිට දැනගන්න බෑ. චක්කු විඥානේ අරබේ හටගත්තු රූප සංඥාවෙන්වත් නැත්තම් සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටව සංඥා කියන මෙන්න මේ සංඥා වලින් අපිට කිසිම දෙයක් පරිපූර්ණ වශයෙන් හඳුනා ගන්න බෑ. අපි ඒක තේරුම් ගන්න එක නිරෝධ තැනක අපි ධම්ම සංඥා විදිහට අපි තේරුම් ගන්න. අන්‍ය සංඥාවත් ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන සංඥාවක් කියලා දැනගත්තා. ඒ සංඥා වෙනොත් අපි නිරුද්ධ වෙනවා, නිදහස් වෙනවා. ඒකේ හටගැනීම නිරුද්ධ වීම දැකලා සඤ්ඤා සංඛාර. සංඛාර කියන්නේ රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියපු විදිහට මෙන්න මේ අස්කන්නාසාදී ආයතන හරබේ හටගත්තු චේතනා ටිකක් තියෙනවා. ඒකේ මුල් චේතනා මට්ටම විතරයි මේක. සංස්කාරවල ප්‍රයිමරි මට්ටම විතරයි මේක. මෙතෙන් දිවස් සම්පූර්ණම නව කර්මයක් හටගන්නේ නැහැ මේක. මේක විපාක මට්ටමේ චේතනා මට්ටමක් විතරයි. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි ඒක නිරුද්ධ වීම TypeError නොගත්තොත් නව කර්ම විදියට යන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමේ තියෙන අපේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන අභිසංකරණ සංඛාර නැත්තම් නව කර්ම සකස් වෙන බවක් Taman දන්නවා. එකාතකින් සංකත සංඛාර කියලා තියෙනවා. සංකත සංඛාර කියන්නේ රූපී අරූපී සියලුම දේවල්. සබ්බේ සංඛාර අනිච්චා කියන සියලුම සංස්කාර සත්‍යයන් සම්බන්ධ සහ සම්බන්ධ නැති සියලුම හේතුඵල ධර්මෙන් හටගත් විවර කියනවා සංකත සංඛාර කියලා. ඊළඟට තියෙනවා අபிසංකත සංඛාර කියන එක. අபிසංකත සංඛාර කියන්නේ විපාක මට්ටමේ කාමරු කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මෙන්න මේ ත්‍රි භූමිය අනුව යන තුන් භූමිය අනුව යන කර්මයෙන් නිස්පාදනය කළ දීපු රූප අරූප සියලටම කියනවා අபிසංකත සංඛාර කියලා. මේක විපාක මට්ටමේ අවස්ථාව. ඒ විපාක මට්ටමක නිරුද්ධ වුණාට පස්සේ තමයි අபிසංකරණ සංඛාර විදියට නව කර්ම සකස් කරගන්නේ. ඒක අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමෙන් හටගන්න පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනීය සංඛාර කියන අවස්ථා. ඊළඟට ප්‍රයෝගාවි සංඛාර කියලා එකක් කියනවා අපේ කායික වාචික ක්‍රියාවලියෙන් හටගන්නා වූ ඇක්ටිවිටීස් ක්‍රියාවලිය. ඒක අර අවිද්‍යා පත්‍ය සංඛාර සර්කල් එකට යන්නේ නෙවෙයි. ඒව ක්‍රියා මාත්‍රයක් විතරයි. ඇතමිටක කර්මේශය කිරීමේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නැත්නම් කර්මේශය කරපු පුද්ගලයාගේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අරසකල කියන්නේ නැති විදිහේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. අපේ හිත මුල් වෙලා සිදක සිද නොවන අවස්ථාවක් වෙන්න පුළුවන්. බුදු ක්‍රියා මාත්‍රයක් විතරක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනේ අපි සංස්කාරයක් තේරුම් ගන්නවා. මේ සංඛාර කියන වචනේ බුදුදහමේ තියෙන ඉතාම පුළුල් වචනයක්. මේක එක තැනක විපාක මට්ටමේ සංඛාර කියලා තියෙනවා. ඒකට විඥානචර්ය කියලා කියනවා. එක තැනක මේක අபிසංකරණ සංඛාර විදියට, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා විදියටත් යනවා. සංසාර චක්‍රය තුල අවිද්‍යාව පාදක වෙන සංස්කාර. ඒ විතරක් නෙවෙයි. අපි සංසාර චක්‍රයෙන් ඉක්ම වීම සඳහා රැස් කරන සංස්කාර තියෙනවා. ඒව රැස් කිරීමක් නෙවෙයි. ඒවා ආචේගාමී ඒවා නෙවෙයි. ඒවා රැස් කරන ඒවා නෙවෙයි. ඒවා අපචේගාමී ඒවා. අපචේගාමී කියන්නේ අස්කිරීමට යන ඒවා. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි. මේ ආදී වශයෙන් අපි ටිකෙන් ටික මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීම ඇස මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. රූපේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. චක්කු සංපස්සය, චක්කු විඥාණය, රූප සංචේතන ආදී මේ සියල්ලක්ම හටගෙන නිරුද්ධ වන ආකාරය නුවණින් දැකීම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම. ඒවා මේ සංස්කාර නැත්තම් මිස්කන්ධ පංචකය අපචේගාමි මට්ටමට යෑම, ශේවීමට යෑම කියලා සඳහන් කරනවා. එකක් ආචේගාමි අවිද්‍යා සාගතව හිටියොත් ආචේගාමි වෙනවා රැස් කිරීමට යනවා. විද්‍යා සාගතව හිටියොත් මොකද වෙන්නේ? අපචේගාමි මට්ටමට යනවා, වැයවීමට යනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපි ටිකෙන් ටික මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි නිරෝධය දකින්න අපි කාලය ගත කරනවා. ගත කරන්න කරන්න අපි අපිට වැඩෙන්නේ පින්නතුනේ ආරස්ඨික මාර්ගය. මේ දැක්ම තුල අපි ඉන්නකොට මේ සම්මා දිට්ඨියෙන් ඉන්නකොට අපිට මොකද වෙන්නේ? මේ දැක්ම, මේ දර්ශනය, මේ රයිට් විෂන් එක අපේ ජීවිතයට ආපු තරමට අපි නිකන් ඉන්නේ. අපිට එතන රැඳිලින්න බෑ. අපි හැකිතාක් දුරට සම්මා සංකල්පයට පත් වෙනවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සංකල්ප තමයි අපේ ජීවිතයේ වැඩිපුර එන්නේ. පංචකම සම්පත්තියෙන් වෙන් වෙන්න ඕන කියන හැඟීමක් නිතරම එනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ පිනවන්න තියෙන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි ඔහු දකිනවා මේක අල්ප ආස්වාදයි බහු ආදීනවයි. මේ ඇස කන ආදී පිනවනකොට යම් ආස්වාදයක් තියෙනව නැත්තේ නැහැ. නමුත් ඒකේ ආස්වාදේ බොහොම ටිකයි. ඊට වඩා හුඟක් ආදීනව තියෙන්නේ. එක පොඩි ආස්වාදයක් ගන්න වෙනතන අපි කොච්චර දුක් විඳිනවදනේ? ඒක පොඩි සැපයක් ඉඳින අත කොච්චර දුක් ඉඳිනවද? ඇතැම් විට අපි කොණ්ඩය හොඳට හදලා අනිත් අයගෙන් කොණ්ඩේ ලස්සනට පීරලා හරි මොස්තරයක් දාලා හරි අනිත් අයගෙන් ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. ඇතැම් විට මුහුණ ලස්සන කරගෙන ඇතැම් විට වස්ත්‍රයක් ඇඳුම් ඇඳලා අපි මේ දේවල් වලින් අනිත් අයගේ ප්‍රශංසාව බලන කොච්චර අපි දුක් ඉඳිනවද? කොච්චර අපි කාලයක් අප කරනවද? මේ වගේ බොහෝ දේවල් වල අපි ජීවිතේ බාහිර ලෝකයෙන් ආස්වාදයක් ලබන්න ගිහිල්ලා අපි කොයිතරම් මෙහෙතරපත් වුණාද පින්නතුනි. ඊවැනි ආස්වාදයක් අපිට ලැබුණේ නැත්තේ නේ. අනිත් අය අපේ ප්‍රශංසාවටපත් කළා, අපිට අපුඩි ගැහුවා, අපිට හොඳයි කියලා කිව්වා, අපිට කැම බීම දුන්නා, අපිට යාන වාහන අරන් දුන්නා, අපිට තෑගි අරන් දුන්නා. ඒ දේවල් වුණා පින්නතුනි අපේ ජීවිතේ නැත්තේ නේ. කුඩා කාලේ පටන් පොඩි කාලේ නම් අපිට බැලුම් බෝර අරන් දුන්න කට්ටිය, සෙල්ලම් බඩු අරන් දුන්නා. කොහොම වගේල හොඟක් දේවල් අරන් දෙලා තියෙනවනේ. පොඩි කාලේ අරන් දීපුව ගැන හිතනකොට දැන් හිනත් යනවනේ. දැන් අරන් දෙන එක හොඳම වාහනයක් වෙන්න පුළුවන් ඉහළම තාක්ෂණයේ වාහනයක්. නමුත් වෙන දින මරණාසන්න මොහොතේ ඔබේ නෙද්දක පියවෙන මොහොතේ ඔබට අත තියෙන ඉහළම තාක්ෂණයේ වාහනයත් අර ගුඩා කාලේ සෙල්ලම් බඩුවත් අතර වෙනසන්නේ. ඒකත් ඔබට පරිහරණය කරන්න බැරි දියට බඩපත් වෙනවා. ඔබේ නිවස උනත් බලන්න අද ඔබ ලොකු දෙයක් හැටියට හිතාගෙන ඉන්නවා. ඔබේ ශරීරය දුර්වල වෙලා ඇඳට වැඩිච්ච මොහොතෙහි, හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න මොහොතෙහි අර gedara ආස්වාදය ඔබට ලැබෙනවද පින්නතුනි? ඒකෙන් ආස්වාදයක් තියෙනවා අපිට ටික කලක්. නමුත් ඒවා බොහෝ කලක් රැඳෙන ආස්වාදයක් නෙවෙයි. අන්නේ බොහෝ කලක් රැඳෙන ආස්වාදයට තමයි නියම ධර්ම ආස්වාදය කියලා කියන්නේ. මේ දුකේ නිදහස් වීමෙන් ලබන ආස්වාදය තමයි නිවීමෙන් ලැබෙන සැපත තමයි පරම සුවේ බවට පත් වෙන්නේ. අන්නේ පරම සුවේට යන ගමනේදී මෙන්න මේ සංස්කාරවල අනිත්‍යතාවයත් අපි තේරුම් ගන්නට ඕන. ස්පර්ශයෙන් හටගත්තු සංස්කාර ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඊට පස්සේ විඥාණය. විඥාණය ආකාර හයක් තියෙනවා. එහෙදී චක්කු විඥාන, සෝත විඥාන, ආදී විඥාන හයක් තියෙනවා. ඒවා නාම රූප පත්‍ය විඥානං, නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියපු විදියට නාම රූප නිසා හටගත් විඥානය නාම රූප නිරෝධයෙන් නිරෝධයට පත් වෙන බව දකිනවා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ස්කන්ධ පංචකයම සමුදියව බලන මට්ටමට අපි හිත හුරු වෙන නම් ඒකට වැඩි උතු මාර්ගය තමයි සම්මා සතිය. ඒ සම්මා සතිය සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට නිවැරදි ලෙසම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රුතමේ ඥානෙ ලබාගෙන මේ දුකේ හට ගැනීම සහ නිරෝධය පිළිබඳව පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. අන්නේ දැක්ම ඇති තරමට අපේ සම්මා සංකල්පය පංචකාමයෙන් දුර වෙන්න ඕන කියන නෙක්ඛම්ම සංකල්පය තියෙනවා. අව්‍යාපාද සංකල්පය අනිත් ඇයට වෛර කරන්න හොඳ නෑ කියන සංකල්පය ඇති වෙනවා. මෛත්‍රී සාගත සිතුවිලි දිනු වෙනවා. අන්න ඇයි කෙරේ නිතරම මෙත් සිතුවිලි දිනු කරනවා. අවිහිංසා සංකල්පය අනිත් කෙනෙකුට හිංසාවක් වෙන්න ඕන කියන සිතුවිල්ලක් ඇති කරගන්නේ නැහැ. අපේ සතුරෙක්වත් අයහපතටපත් වෙනවා දකින්න අපි කැමති නැහැ. ඒ සතුරෙක් උනත් යහපතටපත් වෙන ඕන කියන සිතුවිල්ල තමයි අපිට හැම වෙලාවෙම තියෙන්නේ. ඒ හැමිට තමන් එක්කකට ඉන්න යාළුවෙක් එක්ක නෙමෙයි මෛත්‍රිය තියෙන්නේ. තමන්ට හානි කරන, නරක වැඩ කරන, දුස්සීල ජීවිත ගත කරන අය ගැන තමයි අප්‍රමාණ සංවේගයක් හටගන්නේ, කරුණාවක් හටගන්නේ. අනේ මෙයා ඉක්මනින්ම මේ වැරදි චර්යාවෙන් මිදිලා යහපත් චර්යාවකට එන්න කියන කරුණාසාගර සිතුවිල්ල තමන්ගේ හිතේ නිතරම ඇතිවෙනවා. මේක තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. යහපත් සංකල්පනා කියලා කියන්නේ. සම්මා වාචා මේ දෙක ඉඳගෙන පින්නතුණි තමන්ගේ භාෂාවේ සුවිශාල වෙනසක් සිද්ධ වෙනවා. ආරස්නගේ මාර්ගය තමයි සැබෑලෙසම ගමන් කරනවා කියන බලන්න බාහිරට පේන පැහැදිලිම සනකුණ තමයි භාෂා භාවිතය කියලා කියන්නේ. ලැන්ග්වේජ් ෆිලොසොෆි කියලා එක බුදුදහමේ වෙනම සබ්ජෙක්ට් එකක්. මේක ඉතාම කුළු සංකල්පයක්. මේ පිළිබඳව රිසර්ච් කරලා තියෙනවා. මේ පිළිබඳ වෙනම පොතපත ලියලා තියෙන බුදුදහම ගැන. පින්නතනේ භාෂාවේ ඉහළම ශික්ෂණය බුදුදහම තුළ විස්තර කරලා තියෙනවා. ඒ ශික්ෂණය තීරණය වන්නේ අපේ කොයිතරම් දුරට සම්මාදිටිය තියෙනවාද කියන කාරණේ මත. නිතරම තමා කතා කරන දේ තමන්ටත් අනිත් අයටත් යහපත පිණිස හේතු වන දෙයක්. ඒ වගේම අඩුම වචන සංඛ්‍යාවකින් උපරිම යහපතක් වෙන විදිහට එයා සම්පූර්ණ තමන්ගේ භාෂාව හසුරවනවා. මේක තමයි කෙනෙකුගේ තියෙන දක්ෂතාවය. ඕනෑම කෙනෙකුගේ දක්ෂතාවය බාහිරට ප්‍රකට වෙන ප්‍රධානතම සාධකය තමයි භාෂා භාවිතය කියලා කියන්නේ. කෙනෙකුට හොඳට සංවර ඇස් දෙක පියාගෙන එහෙම යන්න පුළුවන්. නමුත් ඒකෙන් නෙවෙයි කෙනෙකුගේ සංවරය බලන්නේ. එයාගේ භාෂා භාවිතයෙන් ඊට වඩා ඉහළ දිනුවක් එයාගේ බලාපොරොත්තු වෙනවා දැක ගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ සමකම්මන්තය. එයා ප්‍රාණඝාතය, සොරකම, කන රොඳ හැසිරීම කියන මේ දේවල් වලින් හැකිතාක් වෙන් වෙනවා. ඔහුට දැමෙන කලින් මේව නොකර බෑ කරන්න මොන. නමුත් ඔහු සම්මාදිටියේ බැසගත්තට පස්සේ ඔහුට මේ දේවල් කිරීම තමයි අපහසුව. මේ වරදක් ඔහුගේ ජීවිතෙන් සිදුවෙනවා නම් හරියට මහන්සියේ ගොඩ දැම වගේ ඔහුට හරිම අපහසුතාවයක් ඒක. ඉක්මනින්ම ඔහු ඒ වගේ වෙන් වෙනවා. ඔහුගේ වචනයෙන් නරක වචනයක් පිට වෙනකොටම ඔහුට හරිම සංවේගයි. ඉක්මනින් ඒක හදා ගන්නවා. වැරදි වචනයක් පිට වෙලා තියෙනම් කාන් හරි කාට හරි සිතක් රිදුණා නම් ඔහු සමාව ගන්නවා. ඔහුට නැත්තම් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන අමාරුයි ඒක. ආර්ය උපවාදී කියන්නේ මේක. ඒ පුද්ගලයා මිය ගිහලා නම් ඒ පුද්ගලයා හිටපු පැත්තට වැඳලා හරි සමාව අරගෙන ඔහු එක නිවර්ද කරගන්න. ඒ තරම භාෂාවේ ශික්ෂණයක් අට ගන්නවා. සමා ආජීවය. ඔහු ජීවත් වෙන ක්‍රමය සම්පූර්ණයෙන්ම ධම්මිකේහි ධම්මලද්දෙහි කියපු විදිහට ඔහුගේ ප්‍රධාන නිර්ණායකය ධර්මානුකූල ජීවිතය. ඔහු දරුවෙක් හැදුවත් රැකියාවක් කළත් වෙනත් යුතුකමක් කළත් ඒ හැම දෙයක්ම ඔහු දහමට අනුගත වෙ කරන්නේ. සතරගේ තිර නොගිහිල්ලා ඒ වගේම පංච දුස්චරිතයෙන් මිදිලා ඔහු හැකිතාක් නිවැරදි විදිහටයි ඔහු තමාගේ බඩවේ දරක ගන්නේ. සම්මා ආජීව. සම්මා වායාමයේ නිතරම උත්සාහ කරන්නේ අකුසලෙන් මිදෙන්නත් කුසල දහම් දිනු කිරීමත් තමන්ගේ ජීවිතයේ ප්‍රධාන සාධකයක් වටපත් කරගන්න. සම්මා සති. නිතරම සිහියෙන් ඉන්නේ ඔහු. තමන්ගේ ශරීරයට මේ මොහොතේ වෙන්නේ මොකද්ද? තමන්ගේ සිතේ ස්වභාවය මොකද්ද? මේ වෙලාවේ දැනෙන වේදනාවන්ගේ ස්වභාවය මොකද්ද? මේ වෙලාවේ තමන්ගේ සිතවිලි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කාය වේදනා, වේදනා චිත්ත ධම්ම කියන මේ හතර ගැන අඛණ්ඩව සිහි තියාගන්නවා. එහෙම සිත තියාගන්න මොහොතේදී බාහිර කෙනෙකුට තමන්ව පාලනය කරන්න බෑ. බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ තමන්ට දුක දෙන්න. යම්කිසි මොහතක සම්මා සතියෙන් නික්මුණා නම් ඒ වෙලාවේ අනිත් කෙනාට පුළුවන් ඔබ හැන්ඩල් කරන්න. ඔබ පාලනය කරන්න. ඔබ අනිත් කෙනෙක්ගේ පාලනයට යටත් වෙන කැමති නැහැ. පාලනයට යටත් වෙන කැමති නැත්නම් පින්නතුනි බුදුදහමේ ඇදෙට නියම ස්වාධීනත්වය, නිදහස, විමුක්තිය කියලා කියන්නේ මේ සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම. සාමාන්‍ය ලෝකයේදී අපිට නිදහස තියෙ කියලා අපි කියනවා නේද? අපිට ඕන විදිහ කරලා කියාමක් කළා, යාන වාහනයක් පාවිච්චි කළා, ගෙවල් දොරවල් වල නිදහස අපිට ඉන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. පිනතුනේක නියම නිදහස නෙවෙයි. බාහිර කෙනෙකුට අපිට දුකක් දෙන්න පුළුවන් නම්, අපේ සතුට හෝ දුක බාහිර කෙනෙකුට තීරණය කරන්න පුළුවන් නම් අපිට නිදහසක් කොහෙන්ද? අපේ දුක හෝ සැප තීරණය වෙන්නේ බාහිර කෙනෙක් මත නම්, වැඩි දෙයක් තියා අපේ ශරීරය මතවත් නම් අපිට කොහෙන්ද නිදහසක්? අපිට කොහෙද විමුක්තිය? අපිට කොහෙද සැනසීම? අපිට සැනසීම සැපෙම තියෙන්නේ මෙන්න මේ සතිපට්ඨානය තුළ. උපරිම ලෙස සීයසානෝන දිනු කිරීම මතයි අපිට ස්වාධීනත්වයක්, නිදහසක්, විමුක්තියක්, සැනසීමක් ඇති වෙන්නේ. අන්නේ නිදහස භුක්ති විඳින්නේ නැයි බුදුරජාන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්නේ විමුක්තියෙහි නිදහසේ පණිවිඩය සොයාගෙනයි අපි මේ බොහෝ දුරකට ගෙවාගෙන මේ කාන්තාරයක් මැදින් වගේ ආපු ගමනේදී අපට හමුවෙච්ච මේ උතුම් සේම භූමිය සම්බුදු සසුන කියලා කියන්නේ අන්නේ නිදහසටපත් වෙන්න තියෙන සේම භූමිය. අන්නේ සේම භූමිය පින්නතුනි ගිලිහෙනට කලින් අපි මේකේ ප්‍රයෝජන ගන්නට ඕන. මෙතන අපට අහිමි වුණොත් ඊළඟට නැවතත් අපට කාන්තාරයට බැස ගන්න වෙනවා. ආයි බැසගත්තොත් කොතනින් කෙලවර වේද කියලා කියන්න බෑ. ආයි අබුද්ධෝත්පාද කාල නැමැති සසර කතරට අපට බැස ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ජීවෙන හැම මොහොතක්ම අපට වටිනවා. සම්බුද්ධ ශාසනයක් තුල මේ ගත කරන හැම හුස්ම පෙරක්ම අප ගන්න හෙළන හැම හුස්ම රැල්ලක්ම අපට හුඟක් වටිනවා පිනතුනි. ඒක නිකන් හිතේට වටින්නේ නෑ. ඒ හැම හුස්ම පෙදකටම අපි ධර්ම එකතු කරන්න ඕනේ. සතිපට්ඨාන එක් කරන්නට ඕනේ. සති සම්පජඤ්ඤයකට එකතු කරොතින් තමයි ඒ අපි ගන්න හැම හුස්ම රැල්ලකටම වටිනාකමක් දුන්නා වෙන්නේ. ගංගකට වැටෙන ජලයේ නිකරුණේ මොහොතට ගලා යනා වගේ මේ හුස්ම රැල්ල නිකන් වාතලට එක් වෙන දෙන්න එපා පිනතුනි. හැම හුස්ම රැල්ලකටම සිහින උණෙක් කරන්න. ආනාපාන සතියට සම්බන්ධ කරගන්න මේක. අපට හුස්ම දායද කළ දීපු අපේ අම්මට කරන ලොකුම ගෞරවය මේක. මීට වඩා ලොකු ගෞරවයක් පින්වන් මොදන් කිරීමක් නේ අපේ අම්මට. අපේ අම්මට කරන ලොකුම පුණ්‍ය ආනුමෝදනාව තමයි ඒ අම්මාගෙන් අපට ලැබුණු ප්‍රධාන දායාදයේ මේ හුස්ම රැල්ල ආනාපාන සති භාවනාව වඩපත් කරගෙන ඒකට සිහිය සානුණෙක් කිරීම. ඒක අපි අනිවාර්යෙන් කරන්නට ඕන. අන්න ඒ සම්මා සතියෙන් ඉන්න තරමට පිනතුනේ අපි සම්මා සමාධියටපත් වෙනවා. කාලයක් අපි සතිමත් බව දිනු කරනකොට එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත තබා ගන්නට අපි දක්ෂ වෙනවා. සම්මා සතිය දිනු වෙනවා. සතියේ ප්‍රතිඵලයක් විදිහට සමාධිමත් බව වැඩි වෙනවා. ඒක ආනාපාන සති වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්, ආහාරයේ පටිකුල සංඥා වෙන්න පුළුවන්. මේ ආදී කමඨහනක් ඔස්සේ ටිකෙන් ටික අපි එක කුසල අරමුණක සිත භාවිත කරන කාලය වැඩි කරනවා. සිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙන්න වෙන්න තමන්ගේ කාමච්ඡන්දාදී නීවරණ අඩු වෙනවා. නීවරණ අඩු වෙන අඩු වෙන තමන්ගේ අභ්‍යන්තර ලෝකෝ සතුටක් දිනු වෙනවා. අර නීවරණ වලින් තමන්ගේ සිතට ආපු වේදනාව දැවිල්ල සන්තාපය ටිකෙන් ටික අඩු වෙනවා. කාමච්ඡන්ද ආදී මේ නීවරණ දුරු වෙනකොට තමන්ගේ සිත කය සැහැල්ලු වෙලා ලොකු සහනයක් නිවීමක් තමන්ට දැක ගන්න පුළුවන්. පංච නීවරණ දුරු වෙනවන යම් අවස්ථාවක ඒ තැනැත්තා ලබන්නේ මානසික සුවය ආධ්‍යාත්මික සහනය ගැන සඳහන් කරන්නේ මේ කාම ලෝකයේ තියෙන ඉහළම සුවය විදියට. මනුස්ස ලෝකය, දිවි ලෝකය මේ සියලුම තැන්වලට වඩා ඉහළ මානසික සුවයක් ලැබෙනවා ආමාසෙන් උපචාර සමාධි මට්ටමටම හෝ හරි සිත එක්තැන් කරන්න අපි කියන්නේ ධානයට ආසන්න මොහොතට හරි එන්න අපි දක්ෂුනොතින් එළවන මානසික සුවේ අර කාම ලෝකේ ලබන සක්විත රජ සන්තනතුරට වඩා ඉහළ සුවයක් විදිහට සඳහන් වෙනවා. අන්න ඒ නීවරණ දුරු වෙච්ච පමණට සිත සමාධිමත් වෙච්ච පමණට පින්නතුනේ අපි මොකද කරන්නේ? අපි හැම වෙලාවෙම නාම රූප විඥාන, රූප ආදී ස්කන්ධ පංචකය, ඇස ආදී ආයතන, චක්කු ධාතු ආදී ධාතු මේවා සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා අපි දකිනවා. උද්‍යාභය ගාමිනී පඤ්ඤා කියපු විදිහට උද්‍යවය හට ගැනීම නිරෝධය දකිනවා. හැම මොහොතෙම හේතු ඇති කල්හි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දේවල් කියලා දකිනවා. සිතට එන හැම අරමුණක්මත් මේ වගේ අනිත්‍යතාවට බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ කාටකින්? අපි බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට බාහිර භෞතික ලෝකය නිරුද්ධ වෙච්ච දෙයක් මේ මොහොතේ තියෙන කියලා අපි හොඳට ප්‍රත්‍යක්ෂ කරනවා. බාහිර ලෝකෙන් නිදහස් වෙනවා. රූපයෙන් නිදහස් වෙනවා. රූපයන්තෙන් නිදහස් වෙනවා. රූපයන්තෙන් විතරක් නෙවෙයි ආභ්‍යන්තර පැත්තෙන් චිත්තකයිසික පැත්තෙන් නාමයන්තෙන් නිදහස් වෙනවා. ඒ නාමයේ පැත්තත් හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒතනත්තර බාහිර රාග ද්වේෂ සහිත මේ කෙලෙස් බරිත ලෝකයේහි ඉඳගෙන ඉතනත්තා පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. පින්නතුනේ මෙන්න මෙතෙන්ට එන්නයි බුදුරජාන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ. පද්මෝපකාර නෙළුම් මලක් වගේ ගත කරන්න මේ ධර්ම දේශනා කළේ. මඩ ගාගෙන ඉන්න නෙවෙයි පින්නතුනේ. මඩ සහිත ලෝකයක් අපි ඉන්නේ. අපි මඩෙන් ඉපදිලා වතුරෙන් ඉහළට නික්මෙලා ඒ මඩේවත් වතුරේවත් නොගැවී ඉන්න සුවඳවත් පිවිතුරු ලස්සන මලක් වගේ අපි මේ කෙලෙස් බරිත සමාජය තුල ඉපදිලා ඒෙන් ඉහළට ඇවිල්ලා රාග ద్వේස මෝහ අඩු කරගෙන පද්මෝපකාර ජීවිතයක් ගත කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එකාතකෙන් රූපෙන් නිදහස් වෙනවා, අනිත් අතින් නාමයන්තෙන් නිදහස් වෙනවා. මේ සඳහා තියෙන සම්පූර්ණ වපසරියේ ෆීල්ඩ් එක වටා පිටාව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානය තනි අංගයක් නෙවෙයි. ඒ සතිපට්ඨානය සම්මාදිට්ඨිය පෙරට කොට යන ආරස්නගික මාර්ගයේහි අංගයක් වෙන්නට ඕන. ආරස්නග මාර්ගයේ තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා කියලා දේශනා කළේ. මේක තමයි නිවනට යන ඍජු මාවත. මේක තමයි නිර්භය නිදහස් නිවහල් මාවත. අපි කරන හැම දෙයක්ම පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය අංගයක් වෙන්නට ඕන. අප ඇත්තටම දහමට බැසගත්තා කියලා කියන සලකුණ තමයි මේක. ඔබ දවසක කුමන කාරණයක් කළත් ඔබට වැටහෙන්න ඕන ඔබ ආර්ය මාර්ගයේ කොයි අංගෙද ඉන්නේ කියලා. ඔබ වචනය සංවරව පාවිච්චි කරනවා නම් ඔබ දැන් දැනගන්න ඕන මම දැන් සම්මා වාචාවේ ඉන්නේ. ඔබ වැරදින් මිදෙලා මිදෙන උත්සාහයක් තියෙනවා නම් මම දැන් සම්මා වායාමය. මම දැන් මගේ කය සිත ගැන සිහියෙන් ඉන්නේ මගේ දැන් සම්මා සතිය. මම දැන් මෛත්‍රී වඩමින් ඉන්නේ සම්මා සංකල්පය. මම දැන් චතුරාර්ය සත්‍යය හොඳට දකිනවා සම්මා දිට්ඨිය. මම දැන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කමරුදා හැසිරීම මම පොඩකටවත් කරන්නේ නැහැ. මේ දකින්නත් එක්කම තමයි දන්නවා දැන් මේ සම්මා කම්මන් තියෙන්නේ. තමයි ධර්ම කෝපය යන රකියා වලින් වැරදි විදියට සුළු මුදලක් අත ඔබ උපයන්නේ. ඒ හැම දෙයක්ම මිදෙනවා ඔබ සම්මා ආජීවයෙන් ඔබේ ජීවිතය ලස්සන වෙනවා. මේව තමයි පින්න තින අපට සැබෑ ඩෙකරේෂන්ස්. මේව තමයි අපේ ජීවිතය ලස්සන කරන. අපේ ගෙදරක් ලස්සන කරන්න විදුලි බුබුලු දානවා වගේ, ගෙදරක් ලස්සන කරන්න ලෑන්ඩ්ස්කේපින් කරනවා වගේ ලස්සන විල්, වතුර, ජලාස, මල්ගස්, ගල් ලස්සනට තියලා තියෙනවා වගේ ඒව ඔක්කොම ලස්සන දින ඔබ ගෙදර ඉන්න කම විතරයි. ඔබ පාට බැස්සට පස්සේ ඒ ලස්සන මොනවාක්වත් නැහැ. ඒව ගෙදර තියෙන්නේ ඔබ පාරේ. නමුත් පින්නතුනි මේ ආර්ස්නික මාර්ගයෙන් මේ අංග වලින් ජීවිතය හැඩල කරගත්තොතින්, ජීවිතය ලස්සන කරගත්තොතින් අපි යන හැම තැනක්ම මල් විලක අපි යනවා වගේ සම්මා දිට්ඨිය ඉඳගෙන සම්මා වාචා කතා කරමින් සම්මා වායාම ඉඳමින් සම්මා සතියෙන් ඉඳමින් මේ හැම අංගයක්ම තමන්ගේ ජීවිතේ වටා හරියට ආරක්ෂකයන් පෙලක් වගේ ඔබේ ජීවිතය ලස්සන කරනවා. ඒ හැමදේම මොකද වෙන්නේ ඔබට ජීවිතේ වටිනාකමක් ලැබෙනවා. ඔබ කරන වැඩේට වටිනාකමක් ලැබෙනවා. ඔබ පාවිච්චි කරන භාණ්ඩයට වටිනාකමක් ලැබෙනවා. ඔබ එන්නෙම පිරිතුරු ජීවිතයක් ගත කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔබේ ජීවිතය ලස්සන වෙනවා. ඔබ හොඳට පිරිසිදුව පිළිවෙලට නැත්නම් අපි කියන ඩීසන් පිටේ ඉන්නවා කියලා. මෙන්න ඩීසන් පිටේ ඉන්න ක්‍රමය. වෙන වෙන ක්‍රම නැහැ. ව්‍යායාම කරයි කියලා ලස්සන ඇඳුම් ඇඳ කියලා කොන්න මොහොතට දැම්මයි කියලා ඩීසන් පිටේ හිටිය වෙන්නේ නැහැ. හිතේ කෙලස් නම් තියෙන්නේ. හිතේ අවිද්‍යාව දුරු කරගත්තා නම් ඔබේ හිසේ කෙස් ටික සුදුනත් කමන්නේ, කළුනත් කමන්නේ, කෙස් නැතුනත් කමන්නේ, හැරමිටි වාරුවෙන් ගියත් කමන්නේ, ඔබ ඩීසන් පිටේ ඉන්නේ. මෙන්න මෙවැනි දහමක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්න එවැනි පුද්ගලයා අවිද්‍යාසහගතව මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැ අභිනන්දති. ඔහු ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. නැ අභිවදති. අවිද්‍යා සාගත යම ගැන ගුණකතන කරන්නේ. නා අජ්ජෝසාය තිට්ඨති. ඔහු අවිද්‍යා සාගතව කිසිදු රූපාදී ස්කන්ධයක් කෙරෙහි බැසගන්නේ නැහැ හිත. ඔහුවරයට අහසෙහි පිහාඹා යන නිදහසේ පාවී යන කුරුල්ලෙක් වගේ කිසිදු දෙයක නොඇලී සිටින පුද්ගලයෙක් බවටපත් වෙනවා. හැබැයි ඒ තැනැත්තා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් උපරිම ලෙස සමාජෙට ඉෂ්ට කරනවා. වෙනත් කෙනෙක් වැඩ කරනට වඩා පැය ගාණක් ඒ තැනැත්තා දිනකට වැඩ කරන පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඔහු ධර්ම මාර්ගයේ මෙලෙස ගමන් කරනකොට ඔහු නිතිපතාම අවිද්‍යා ආදී අකුසල මූලයන් දුරු කරමින් ඔහු විරාගී මහවතෙහි නිවන් මාගේ ගමන් කරන කෙනෙක් විතරක් නෙවෙයි ඔහුට සුගතියේ ස්ථාවර බවට පත් වෙනවා. ජීවිතයේ කොයි අනතුරකින් මිය ගියත් කිසිදු අවස්ථාවක දුගතියට යන්නේ නැහැ කියන විශ්වාසය ඔහු තුළ තියෙනවා. ඔහුට ආහාර නැතුණා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. විදුලිය නැතුණා කියලාවත් ගෑස් නැතුණා කියලාවත් ඔහුගේ ජීවිත ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු අනිත්‍යයට පිහිට වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තැනැත්තා ජීවිතය ගත කරන මොකද ඔහුට උපරිම රැකවරණයක්, උපරිම ආරක්ෂාවක්, උපරිම ඉන්සූරන්ස් එකක් ඔහුට තියෙනවා. එහෙම නැති කෙනා තමයි පොඩි පොඩි දේවල් නැති වෙනකොට ජීවිතය අප්‍රමාණ කම්පාවට පත් වෙන්නේ. මේ ධර්මයෙන් පිළිසරණ සකසගත්තු කෙනා, ධර්මයේ පහනක් දිවිනක් කරගත්තු කෙනා, ඒ වගේම තමගේ සිතට සතිමත් බව එකතු කරලා ඒ සිතට පහනක් දිවිනක් කරගත්තු තැනැත්තාට බාහිර ලෝකයේ දුක් වලින් දුකට පත් වෙන්නේ නැහැ. හැබැයි ඔහු බාහිර අනිත්‍යගේ දුකේදී සංවේගයටපත් වෙනවා. අනිත් කෙනාට උදව්වක් කරනවා. මොකද ඔහු දන්නා ඔහු තමට රැකවරණය සරසාගෙන තියෙනවා. ඔහුට අනිත්‍යගේ දුකේදී හදවත කම්පා වෙනවා, කරුණාව ඇති වෙනවා, සංවේගය. ඒ සංවේගය වැරදි දෙයක් නෙවෙයි. ශෝකය අකුසලයක්. නමුත් සංවේගය අකුසලයක් නෙවෙයි. ධර්මානුකූල ඇතිවන හද කම්පා වීම ඒක සංවේගය, ඒක අකුසලයක් නෙවෙයි. ඔහුට ලෝකෙම පේන ගන්නවා. දැන් ලෝකේ හැමතැනම පේනතනේ යුද වාතාවරණ, ස්වාභාවික උපද්දරව, වායුගෝල උෂ්ණත්වයේ වැඩිවීම, වසංගත රෝග, ඉන්ධන ආදී ස්වාභාවික සම්පත් හිඟවීම, මේව එක රටකට දෙහෙකට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන කාලයක්. මේක ලෝකේ හැම කාලෙම කලින් කල හට ගන්නවා. ලෝක යුද්ධ, වසංගත කාල, සාගත, නියම් කාලවල මේව ලෝකෙ ඇති වෙනවා. මේ ස්වාභාවිකයි. එක අතකින් ජනගහනය පාලනය වෙන්න, අනිත් අතින් කර්ම විඳින්න මේ ලෝකේ හැමදාම සිද්ධ වෙනවා. නමුත් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ හැම දෙයක් අතුරින්ම ධර්මයේ සොයාගෙන ගිහිල්ලා ධර්මයේ ජීවිතයට පිළිසරණක් සකසා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එලෙස අපේ ජීවිතයට සැබෑ රැකවරණයක් අපි සලසා ගත්තනම් එතනට දිගු කලක් ජීවත් වෙන්න ඕන කියලා මහලු ගුස්සයක් උදාරන්නේ. ඇයි ඒ? යෝචේ වස්ස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකහං ජීවිතං සෙයෝ පස්සදෝ ධම මුත්තමං කියපු විදියට ධම නොදෙත වසර 100ක් ජීවත් වෙනට වඩා උට මේ හේතුඵල ධම දකිමින් ස්කන්ධ ධාතු ආයතන ආදීෙහි සමුදිවැය දකිමින් ඔහුට ජීවත් වෙන එක දවස වටිනා ජීවිතයක් බටපත් වෙනවා. ඔහු අන්නේ ජීවිතයේ සුරක්ෂිත භාවය සකසා ගත්තනම් එතන තාපින්න තුනි අනිත් ඇවෙනු උපරිම කැපවීම කරනවා. මෙවැනි කාලවල පින්නතුනි ධර්මයේ දන්නේ නැති අය බලන්නේ තමන්ගේ දේවල් ටික පුළුවන් තරම් වැඩි කරගන්න. ගෑස් අඩු වෙනවා නම් වැඩිපුර ගෑස් තියාගන්නවා, තෙල් අඩු වෙනවා නම් වැඩිපුර තෙල් ගෙනලා තියාගන්නවා, කෑම අඩු වෙයි කියලා හිතනවා නම් මාස ගානක් කෑම කොට ගහගන්නවනේ. නමුත් පින්නතුනි ධර්මයේ දන්න කෙනා කොහොමද? යාට හොඳම අවස්ථාව මේ වෙලාවේ පින්කම් කරගන්න අවස්ථාව. ඒ දැනත්තා ළඟම ඉන්න ඇයට උපස්ථාන කරනවා, වැඩිහිටියට සලකන අසරණයට පිහිට වෙනවා, ලෙඩ දුප්පට පත්වෙට උදව් කරනවා. මේ වෙලාවේ කරන කුසල තමයි ප්‍රබලම කුසල බවට පත් වෙන පිණිස. අපේ බෝධිසත්ත්ව ලක්ෂණ ඉස්මතු වෙන අවස්ථාව මේක. අපි ඇත්තටම ධර්මයෙන් ප්‍රතිඵල අරගෙන නැද්ද කියලා අපට බලන්න තියෙන අවස්ථාව මේක. අපි අනිත්‍යය කඩා බිඳාගෙන ගිහිල්ලා අපේ දරුවා මුණ පුරා මිනිබිරිය දිනු කරන්න උත්සාහ කරන්නේ අපට කොහෙද ධමයක් පින්නතුනි? අපි නොකානෝ බින්නව කියන එක නෙමෙයි මේ. අපිටත් යම් සිදයක් තියාගෙන නැත්නම් ඒ දේ කැප කළා හරි මේ වෙලාවේ පින්නතුනි ලෝකේ සම්පත් අඩු වෙන කාලයක් මේක. අපේ සම්පත් කැප කළා වෙනද වගේම අපි ආහාර පාන ගන්නේ නැහැ, පාස්පන් ගන්නේ නැහැ. ඒව ටිකක් හරි අඩු කරනවා අපි. අපි පොඩි පොඩි දෙයකින් හරි ඉන්ධන ටිකක් ඉතුරු කරන්න පුළුවන් නම්, ශක්තිය නිතර කරන්න පුළුවන් නම් අපි මේ වෙලාවේ ඉතුරු කරන ලෝකෙට අනිත්‍යත්මේව කරනවා අපි කරාට කමන්නේ නැහැ නේද කියලා එහෙම ඉන්නේ අපි. පින්නතුනි මේ හැම දෙයකින්ම අපි ලෝකෙට පිහිට වෙන්න, අපේ ගුණධම් පුරන්න, පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න, බෝසත් ධම් වඩන්න අපි මේක අවස්ථාව කරගන්නට ඕන. මෙවැනි අවස්ථාවක කරන පින්කම් පින්නතුනි කුසල් ඉතාම ප්‍රබලයි. අපිට හුඟා කැම තියෙන වෙලාවක කෙනෙකුට කැම දීමක් වගේ නෙවෙයි. කැම අමාරු වෙලාවක අපි එක වෙලාවක් වේලක් කැම අඩුවෙන් ඉඳගෙන නැත්නම් අපි එක වේලක කැම කැප කරලා ඒ වේල කෙනෙකුට දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ. ඒක තමයි සැබෑ ධම කියලා කියන්නේ. අන්නේ ධම වෙනුවෙන් පිනදී අපි කැප වෙන්නට ඕනේ. මේ ලෝකෝත්තර ධම කියලා කියන්නේ අපි දැන් පටිසම්භාවි තේරුම් අරගෙන අපි සතිපට්ඨානය වඩන්නේ කියලා සම්පාටි ගොක්කම ගොඩ ගහගෙන අපි ඒක එක තැනකට වෙලින්න ඕන නම් පින්නතුනි අපි නියම සත්පුරුෂ වෙන්නේ නැහැ. අපි ඒ දේ යම් කිසි මට්ටමකින් පාවිච්චි කරන ගමන් අපි ඊට වඩා මේ ධහමින් ප්‍රයෝජන ගන්න ගමන් අපේ මේ සම්පත් පරිහරණයත් යම් කිසි මට්ටමකට අනිත් වෙනුවෙන් අපිට කැප කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනට ඕන. ඉතින් මේ ගුණ ධහම් අපේ ජීවිත තුළ වර්ධනය වීම තමයි අපි සැබෑදෙසම ධහම් මගේ ගමන් කරනවා කියන සලකුණ විදියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ සංගුතනිකායේ කන්ද සංගුතේන අභිනන්ද සූත්‍රයේ සතුට වීම පිළිබඳව තියෙන සූත්‍රය. යම් කිසි කෙනෙක් රූපය ගැන සතුට වෙනවා නම් ඔහු දුක ගැන සතුට වෙන්නේ. රූපයකට කෙනෙක් සතුට වෙනවා නම් එයා සතුට වෙන්නේ මොකද්ද? එයා දුකට ඒ රූපය තුළ හිත බැසගෙන ඒ රූපයේ මහලුවේම්, ලැඩවේම්, මරණ ආදී මේ දුක් ටිකයි ඔහු වැළඳගෙන මේ ඉන්නේ. නමුත් ඔහු කියන මම රූපයට ආසයි කියලා. නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හිතේට අවිද්‍යාවෙන් ගන්නවා කියන්නේ ඒ රූපයත් එක්ක තියෙන සියලු දුක්ඛම් කටලෝ ටික අපි බාරගත්ත වෙනවා. හැබැයි මේකෙන් කියන්නේ අපේ යුතුයකම් වගේම ටික කරන්න යගෙන නෙමෙයි කියන්නේ. ඒව කරන ගමන් අපි දුක ස්පර්ශක නොකරන විදිහෙහි මනසක් හදාගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. ඉතින් අන්නේ මේ මාර්ගෝසිය අපි ගියොතින් අවිද්‍යා සාගතව දෙයක් ගැන අපි සතුටු වෙන්නේ නැහැ, ಗುಣකතන කරන්නේ නැහැ, හිත බැසගන්නේ නැහැ. හැබැයි අවිද්‍යාව දුරු වෙන මාර්ගයක ඉඳගෙන සතිපට්ඨානය තුළ ඉඳගෙන සිහියෙන් සහ නුවණින් අපට කෙනෙක් ගැන ගුණකතනයක් කරන්න පුළුවන්. දෙයක් ගැන සතුට වෙන්න පුළුවන්. ඒක අපිට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා, මගපල්ලා දූතුමන් අනිත්‍ය ගැන ගුණකතන කළා තියෙනවා. වර්ණනා කළා තියෙනවා. පුද්ගලයන් ගැන විතරක් නෙවෙයි. ගහකොළ, ගංගා, ඇලදොලාදිය ගැනත්, කුරුල්ලන්ගේ නාදය ආදී ගැනත් රහතන් වහන්සේලා වර්ණනා කළා තියෙනවා. සතුට වෙලා තියෙනවා. හැබැයි ඒ අවිද්‍යා සාගතෝ නෙවෙයි. නිරුද්වච රූපේ ඇති දෙයක් ඇටියට අරගෙන නෙවෙයි. නිරුද්වච රූපේ නිරෝධය දැකලා නාමයේ රූපයන්තේ නිදහස් වෙලා ඒ වගේම නාමයේ අන්ත්‍ය වැත්තේ සමුදය දැකමින් තමයි උන්වහන්සේලා මේ ප්‍රීති වාක්‍ය, ගුණකතන, సౌందర్య වර්ණ, සබහා సౌందర్య ආදී ගැන කරුණ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපිට එහෙමත් කරන්න පුළුවන්. ඒ දහම් මගක් බුදුහාමුදුරුවෝ පැහැදිලිව අපට දේශනා කළා තියෙනවා. ඉතින් මේ සූත්‍රයෙන් අදාළ ඔබට කිසියම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. සංකාරය අසංගත සංකාරයයි. අසංගත කියලා එකක් කිව්වද මම? සංකත සංඛාර කියන්නේ හේතුඵල වලින් හටගන්න සියලුම දේවල්. ඒක සජීව වෙන්න පුළුවන්, අජීව වෙන්න පුළුවන්, භෞතික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඒ හැම දෙයකටම කියන්නේ කියන්නේ සම්බේ සංඛාරා අනිච්චා කියන විග්‍රහය යටතේහි හේතු වලින් හටගත්තොතින්. ඒ කියන්නේ උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිසස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන නිර්ණායක යටතේහි හේතු වලින් හටගත්තු හේතු නිරෝධෙන් නිරෝධවන භෞතික, අභෞතික, කායික, මානසික සියලුම දේවල්ට කියනවා සංකත සංඛාර කියලා. කියන්නේ සබ්බේ සංඛාර අනිච්චා කියන විග්‍රහය. ඊළඟට අභිසංකත සංඛාර. අභිසංකත සංඛාර කියන්නේ ත්‍රි භූමි අනුව යන කර්මයෙන් නිර්මාණය කළ දෙන රූපී අරූපී දේවල් වලට කියන්නේ. නැත්තම් විපාක විදියට අපට ලැබිච්ච කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කර්ම විඳින්නට ලැබිච්ච රූපී අරූපී දේවල්ට කියනවා අභිසංකත සංඛාර කියලා. කාම රූප අරූප කියන මේ තුන් ලෝකයේහි කර්ම විපාක විඳින්නට ලැබිලා තියෙන රූපී අරූපී දේවල්ට කියනවා නැත්නම් විපාක වලට කියනවා අභිසංකත සංඛාර කියලා. ඊට අභිසංකරණ සංඛාර කියනවා. ඒ කියන්නේ අලුතෙන් නිර්මාණය කරන සංඛාර. නැත්නම් අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අඥාන චර්යා විදියට අලුතෙන් නිර්මාණය කරන කර්ම. නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාරා විග්‍රහයේ තියෙන පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනන්‍යාවි සංඛාර වලට කියන පොදු නම තමයි අභිසංකරණ සංඛාර. නැවත මේ සංසාර චක්‍රයේ ගමන් කිරීමට හේතු වන සිටිවිලි. ඊළඟ ප්‍රයෝගාවි සංඛාර. කායික වාචික ක්‍රියා. කියන්නේ සංසාර චක්‍රය යන්නටම නෙවෙයි, ඒව සාමාන්‍ය හුදු ක්‍රියාවාචික දෙයක් විතරක් වෙන්නත් පුළුවන්. නැත්තම් ක්‍රියාසිත මට්ටමේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. නැත්තම් අර කර්ම චක්‍රයෙන් සංසාර චක්‍රයෙන් බැහැර කරන ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන්. එවැනිවට කියනවා ප්‍රයෝගාවි සංඛාර කියලා. එතකොට සංඛාර කියන එක බුදුදහමෙහි සංකීර්ණ වචනයක්. අපි දැනගන්න දක්ෂ වෙනට ඕන වචනයක් විග්‍රහ කරනකොට දැන් නාම රූප ගත්තත්, විඥාන කියන පදේ ගත්තත්, සංඛාර කියන පදේ ගත්තත් ඒ වචනේ එක අකුරු වුණාට ඒව තැන් තැන්වල තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන දැන් සංඛාර කිව්වට පස්සේ දැන් සංඛාර කියන්නේ මොකක්ද කියලා ඔබෙන් ඇහුවා. ඔබ මගෙන් ඇහුවදින් මට නැවත ඔබගෙන් පටිපුච්චා විදියට නැවත ප්‍රතිප්‍රශ්නයක් අහන්න වෙනවා. ඔබ මේ සංඛාර කියලා කියන්නේ අර විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකයේ සංඛාරද නැත්නම් සම්බ්බේ සංඛාරා කියන මට්ටමේ සංඛාරද බහන්නේ? නැත්නම් අවිජ්ජා පත්‍යා සංඛාරා කියන එකේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර ගැනද බහන්නේ? නැත්නම් ප්‍රයෝගාවි සංඛාරද බහන්නේ කියලා අහල තමයි ඒ තැනට අනුව තමයි උත්තර දෙන්න පුළුවන්කම තියෙන්නේ. සා සමහර ප්‍රශ්න වලට ඒකාංශික උත්තර දෙන්න බෑ. විඥානය ගත්තත් එහෙමයි. විඥානය ගත්තොතින් නාම රූප පත්‍යා විඥානං කියන තැනද ඔබ කියන්නේ? නැත්නම් විඥානය කියන අර විපාක මට්ටමේ විඥානයද ඔබ අහන්නේ? පගති පරිසුද්ධ මිදං විඥානං කියන විඥානයද අහන්නේ? නැත්නම් ඔබ චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන වලින් එකක් අහන්නේ? නැත්නම් විපාක මනෝ විඥානයේද? නැත්නම් විපාක මනෝ විඥාන ධාතුවද මේ අහන්නේ? එතකොට විඥානය කියන එක එකක තැන්වල ස්ථානගත වෙලා තියෙනවා. එතන අන්නේ තැනට අනුව තමයි අපිට විග්‍රහ කරන්න තියෙන්නේ. ඉතින් මේ වචන හුඟක් තිබ්බට ඒවට බය වෙන්න එපා. අවසාන වශයෙන් ගත්තොත් අපිට කරන් තියෙන මොකද්ද? සතිපට්ඨාන තුළ වාසය කරන් තියෙන නිතර සිහින වනින් ඉන්න. තවත් දෙයකින් කියනවා නම් එකාතිකෙන් ලෞකික මට්ටමේ ඉහළම කුසලයට නිතර ළඟා වෙන්න. ඒ තමයි නිතරම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්න. හැම වෙලාවෙම දවසට වැඩි වාර ගානක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මේ මෙත් සිතිවිලි දිනු කරන්න. ඒත් එක්ක ඔබේ මුළු සිස්ටම් එකම වෙනස් වෙනවා. ඔබේ ෆිසිකල් බොඩි එක විතරන්නේ, ඔබේ එන්වයරන්මන්ට් එක, අනිත් සත්වයන් සියල්ලක්ම ඔබට අනුව කාලයකදී සකස් වෙනවා. ඔබේ හෝරා එක ඔබට පහසු විදියට, ඔබට වාසි විදියට සකස් වෙනවා. මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි, ඔබ තවත් ඉදිරියට යන්න ඕන. මෙත්තා සාගත වචී කර්මය, මෙත්තා සාගත කාය කර්මය දක්වා මේක විනිවිද යන්නට ඕන, දිවෙනට ඕන. ඒ විතරක් නෙවෙයි, මේත් එක් ඉඳීමත් එක්කම ඔබටම කාලයක් ඇද ඔබගේ අකුසල වේගින් යටපත් වෙන ආකාරයත්, කුසලයේ දිනන ආකාරයත්, ඔබ බලාපොරොත්තු වන දැහැමි බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන ආකාරයත්, ඔබේ ජීවිතය ඔබ කරන්න යන මෝඩ වැඩ ඉබේම වැළකෙන ආකාරයත් ඔබට පේනවා. ඇතැමිට අපි හිතලා කරන්න යන මෝඩ වැඩ, අදුරදර්ශී වැඩ මේ කර්ම චක්‍රය නිසා, මොහොත කර්ම නිසාම කොහොම හරි එකකින් බාධා කරනවා. ඔබට දිගට යන්න දෙන්නේ ඔබ ඇතැමිට දුක් වෙනවා නේ, මට ඒක කරන්න බැරුණා කියලා නේ. බය වෙන්න එපා. ඒ වෙලා තියෙන ඔබේම හොඳට වෙලා තියෙන. සමහර දේවල් ඔබේ වෙන කටයුතු බාධා වෙනවා මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට. ඒ වෙන්නේම හොඳට වෙන්නේ. මොකද ඒක කරන්න ගියනම් ඊට වඩා ඩැමේජ් එකක් වෙන්නේ ඔබට. ඒ වෙන හානියම ඔබ වළක්වන්න කර්ම චක්‍රෙම ඔබට හොඳ පැතර හරවන. සමහර පුද්ගලයෝ ගෙන් වෙන් වෙනවා, සමහර පුද්ගලයෝ ඇතැමිට අමනාප වෙනවා, අලුත් පුද්ගලයෝ මුණ ගැහෙනවා, ඉන්න ස්ථාන වලින් ඇතැමිට වෙන් වෙන වෙනවා, ඉන්න රැකියාවලින් අයින් වෙන රැකියාවලට යන්න වෙනවා, ඇතැමිට ඉහළ රැකියාවලින් පල්ලෙහා රැකියාවලට එන්න වෙනවා. එහෙම ඇවිල්ලා ඊට පස්සේ ඊළඟට පල්ලෙහා රැකියාවෙන් හිටිය රැකියාවට අතට ඊළඟ රැකියාවට ආයන ඊළඟ පීරිදී. එහෙම වෙනවා මේම. මේ ඔක්කොම වෙන්නේ මේ කර්ම චක්‍රය ඔබට පහසු විදිහට සියල්ලක්ම කාණිකදී සකස් වෙනවා. කාණිකදී ඔබට පේනවා ඔබ අඛණ්ඩව මේක කරවති. ඔබ යම් කිසි ශනිකව වැඩක් කරනකොට එතැන්විට මාස ගානක් අවුරුදු ගානක් ප්ලෑන් කළ කලා වගේ ඔබට හිතාගන්න බැරි විදිහට මේ කටයුතු සාර්ථක කරනවා. මේක පුද්ගලික කරන දෙයක් නෙවෙයි. මේක හේතු සකස් වීම. මේක තමයි කර්ම චක්‍රය කියලා කියන්නේ. මේක පුද්ගලික කරන දෙයක් නෙවෙයි. ඒ හේතු ඵල ටික සකස් වෙනකොට ඒ පුද්ගලයාට ඒ ප්‍රතිඵල ටික හම් වෙනවා. අනිත් පැත්තෙන් හැකි තාක් දුරට අනිත්‍යතාවය මෙනෙහි කරන්න. එක පැත්තකින් මෛත්‍රිය වඩන අනිත් පැත්තෙන් හිතරෙන හැම සිතුවිල්ලක්ම ඇතිවෙල නිරුදනාකාරය බලන්න. රූපයක් පේන හැම වෙලාවෙම දකින්න මේ රූපය දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ ඒ නිරුද්ධ රූපේ මම මේ හිතිනුයි දකින්නේ කියලා බලන්න. සරලම උදාහරණය තමන් ඇවිදිනකොට නිතරම හිතන්න තමා ඉස්සරහා බලාගෙන හිටියත් තමන් ඉන්නේ පිටිපස්සේ කියලා බලන්න. මේක තමයි හොඳම ළඟම තියෙන එක්සැම්පල් එක. ඔබ නිතර ඇවිදිනවනේ. ඇවිදිනකොට ඔබ ඉස්සරහා බලාගෙන නියන්නේ. අඩි 4ක් 5ක් ඉස්සරහා බලාගෙන නියන්නේ. ඒතර ඔබ දන්නවනේ ඔබ පිටිපස්සේ ඉන්නේ කියලා. නමුත් ඔබ 80න් යනකොට ඔබ නිතරම ඉස්සරහා ඉන්නවා කියලා වේගෙන් යන්නේ. නමුත් ඔබ පොඩ්ඩක් හරි 100න් ඉන්න මම දැන් ඉන්නේ පිටිපස්සේ කියලා හිතන්න. මං ඉස්සරහා බලා හිටියේ ඉන්නේ පිටිපස්සේ කියලා හිතන්න. එතකොටම හිතන්න මට මේ පේන රූපය දැන් පේන රූපේ නෙවෙයි. මීට මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච රූපය දැන් මේ මනසින් මං තේරුම් ගන්න කියලා හිතන්න. මේ වෙලාවේ රූපය සම්පූර්ණ නිරුද්ධ වෙලා කියලා දකින්න. දකින්න දකින්න වේගෙන් ඔබේ කෙලෙස් දුර වෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ධර්මයේ සාන්දෘෂ්ටික බව පේන්න පේන්න ඔබ වේගෙන් ධර්මය කරා යනවා. අද අපිට වෙලා තියෙන්නේ මේ ධර්මයේ සාන්දෘෂ්ටික ඵලය අපට නොපෙනෙන ගතිය එක. අපි මෙච්චර අලහරිමත් වෙලා ඉන්නේ මෙච්චර කම්මැලි. දහම දැක දැකත් වෙන වෙන ඊටාම බාල වැඩ කරන්නේ අපි. ඊටාම බාල වචන කතා කරන්නේ. ඇත්තටම පිනතුණේ මේ සද්ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව අකාලික බව අපට නොපෙනෙන නිසා. මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව පේන්න පේන්න අපට පුදුම විදිහේ අභ්‍යන්තර උද්වේගයක් හට ගන්න උනන්දුවක් අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. අනේ මං ඉක්මනටම මේ ධර්ම ප්‍රැක්ටිස් එකේ ඉන්න ඕන කියලා. තමන්ගේ සතුට තමන් විසින්ම නිර්මාණය කර ගන්නවා. බාහිරින් සතුට හොයාගෙන යන්නේ නැහැ. අනිත්‍ය ප්‍රශංසා කරනකම් ඉන්නේ නැහැ. ඔබ හැමදේම කරන්නේ ඔබේ යුතුයකමක් විදියට අනිත්‍යයට කරන යහපතක් විදියට විතරයි කරන්නේ. බාහිරින් ඔබ රිටර්න් එක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කරන්නේ. ඔබට ඊට වඩා රිටර්න් එකක් ධර්මෙන් ඇවිල්ලා තියෙන්නේ මේ. රිසල්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඇවිල්ලා තිබෙන්නේ අනිත් පොඩි පොඩි දේවල් පස්සේ ඔබ යන්නේ නැහැ. ඊට වඩා විශාල ප්‍රතිලාභයක් ධර්මයෙන් ලැබෙද්දී රජ භෝජනයක් ලැබෙද්දී හිඟන්නේකට ලැබෙන ආහාරයකටයි අපි ලෝභ කරන්නේ. මේ මහා රජ භෝජනයක් සක්විති රජ භෝජනයක් ලැබිලා මේ තියෙන අපිට සද්ධර්මය කියලා කියන්නේ. ඒ ධහම ලැබිලා තිබෙද්දී අර පොඩි දෙයකට අපි ආසා කරනවා නම් අර දුගී යාචකයෙකු විදිහකට අපි ආසා කරන වගේ දෙයක් අපි එහෙම කරන්න අවශ්‍ය නැහැ බින්නතුනි. ඊට වඩා වටිනා දෙයක් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්පාන්තර ගානක් පෙරම් පුරල් ලබා දීපු මේ උතුම් සද්ධර්මයක් අපට ලබා දීලා තියෙන්නේ. ඒ ධර්ම ස්වාමීන් වහන්සේලා වසර දහස් ගානක් ඉතිරි කරලා අපි මෙ මේක දායාද කළේ උන්වහන්සේලා නැද්ද කියලා තියාගෙන තියෙන්නේ. වර්තමානයේ හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. මේ ධර්ම මැනවින් තේරුම් ගන්නත් ඒ ධර්ම උපරිම ලෙස අපේ ජීවිතයට ප්‍රායෝගික කිරීමත් මේ ධර්ම මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමත් අපේ ජීවිතයේ ප්‍රධාන කාර්යභාරය බවට අපි පත් කර ගන්නට ඕන. දිනේ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට මීට වඩා කාලය නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේට අපි කාලය ලබා දිය යුතුයි. පින්තුණි අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ ලබාගත් ආවුතුම් කුසලයේ හේතුවෙන් වැඩ වඩාත්ම අපට ධහම තුල ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ උතුම් කුසලය අපරමින් මිය ගිය ඔබ අප හැම දෙනාගේම ආදරබර ඥාතීන් අම්මල තාත්තලා ආදී අය පින් බලාපොරොත්තුකින් සිටිත්නම් එවන්ම සුගතියේ මේ පින් දැක සතුටු වෙන්න පුළුවන් තැනක සිටිත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින් දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සාදු සාදු සාදු. මේ සියලු කුසලල බලයෙන් සම්ම දෘෂ්ටික දෙවිනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැක දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සියලු කුසලල බලෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.